ಅನಿಸಿದ್ದು 20 ಸೆಮಿ ಮೂಗ್ ಸಾಧನೆ ಪಿಲಿಗಾನ ಮಗು ಕಾಲಿದೆ ಬುದ್ಧಿಗ ಅದೇ ನೀವು ಸೇಮ್ ಕೂಡ ಕಡಿಮೆ ಸಂಬಿಟ್ಟ ಅದ ಕೊಟ್ಟ ಅದ ಇನ್ನ ಹಿಂದ ಬಿಟ್ಟ ಪ್ರಶ್ನೆ ಮಠ ಬೇನೆ ಮಗ ಸದ್ಯ ಅಡಿಯುವರು ನಂದೆ ಚಂಬಿನ ಅಡುನೆ ಆಗಿನ ನಾಟ ಮಠನ ಅದ ನೀ ಬೇನಾಡ ಅಡಿಕಾಗಿ ಕೊಡ್ಡ ಕಡಿಗರ ಅಣ್ಣ ಮೇ ಕಟಾಣ ಸದ್ಯ ಅಡ್ಡದ ಮೆಡಿದ ಕೋಮದಿ ಗೆಲ್ಲ ಚಟ್ ರೂಮ್ ಮೇಗೆ ಅಟ್ಟನ ಕಿ ಅನ್ನ ಪುಲ ಬುದ್ಧಿಗ ಅದ ನ್ಯೂಸ್ ಸೇಮ್ ಅದ ಮೇರಾ ಸರ್ ಮೆಡಿ ಇದೆ ನೀ ನ್ಯೂಸ್ ನೇ ದ ನ್ಯೂಸ್ ಗೆ ಚಂಬಲಿ ಡೋನ ಒಂದೋ ಇಲ್ಲ ನೀ ಈ ಸತಿ ಉನ್ನೇ ಇದೆ ಈ ಸತಿ ಚಂಬಲಿ ಅತ್ರ ಇಲ್ಲ ದಿಪನದ ಮೇ ಚಂಬಲಿ ಟ ಉನಾರಗೆ ದಿಬ್ಬ ಹೇತುಗಳನ್ನು ದಂಡಿದೆ ಐತಿ ಉನಾರಂಗೆ ದಂಡಿ ಮಟನ್ ಅಂದಂಗೆ ಇಂಬ್ರೀಸ್ ಹದಿಗಿನವಾಗೇನ ಚಟ್ಟಿಗಾಗಿ ಏನು ಬರೋಣ ಸದ್ಯ ಅಡ್ಡದ ಬೆಡ್ಡಿದ ಮಗೆ ಸದ್ಯ ಬೆಡ್ಡಿದ ಬುದ್ಧಿಗೆ ಸದ್ಯ ಬೆಡ್ಡಿದ ಕೋಮದಿಗೆ ಇಲ್ಲ ಮೇ ಚಟ್ಟಿಗಾಡಿ ಚಾನ್ಸ್ ನಂಗೆ ನ್ಯೂಸ್ ಕೇಳ ಗಾಲಿಂಗ್ ಅಪ್ಪ ದೆಂಬಲ ಬುಟ್ಟಿಗೆ ಹತ್ತವ ಏನೇ ನ್ಯೂಸ್ ಕೇಳ ಹತ್ತಿರ ವಿಶೇಷ ನ್ಯೂಸ್ ಹತ್ತಿದ್ದೇನೆ ಮೇ ವಿಶೇಷ ನ್ಯೂಸ್ ಹಾಕಿಲ್ಲ ಟೀಕ ಸಾಮಾನ್ಯ ಅಪೇಟ ಇಫೆಕ್ಟ್ ನ್ಯೂಸ್ ಹತ್ತಿದ್ದೀನಿ ಟೊರೆಂಟ್ ಡೌನ್ ಲಟ್ಕರದ ಸೈಟ್ ಟ್ಯಾಗ್ ಹಾಕು ಈಗ ತಾನೆ ಅರೆ ಡಿಮೊನೈಟ್ ಕೇಳಿ ಸರ್ ಡಿಮೊನೈಟ್ ಡೇಗ ಲೇಸಿನ ಬುದ್ಧಿಗೆ ಇನ್ವಿಟೇಷನ್ ಇನ್ವಿಟೇಷನ್ ಕೋಡ್ ಅಕೌಂಟ್ ಟ್ಯಾಗ್ ಹಾಕಾಗನ ಅಕೌಂಟ್ ಟ್ಯಾಗ್ ಹಾಕಾಗನ ಲೇಸಿ ಇದೆ ಮೈದಾನೆ ಓ ಸಮಾರ ಸೈಟ್ ಅಲ್ಲಿ ವಿಕುನನ ಅನ್ನೋ ಇದೆ ಇನ್ವಿಟೇಷನ್ ದೇನ ಆಗಿಲ್ಲ ಕೋಡ್ ಟೈಮ್ ಇವೇಗೆ ಹಾಗೆ ಅನುಕೂಲ ಮಂದೆಕ್ಕ ಮೇ ಕೋಮಾರಿ ದೆನ್ ಮಂಗ್ ಹಿತಾನೆ ಮೇ ಮೇಕ ಮೇ ಯುಕ್ರೇನ್ ನಲ್ಲಿ ದಿಬ ಸೈಟ್ ಟೆಕ್ ಬುದ್ಧಿಗ ಮೇ ಯುಕ್ರೇನ್ ನಲ್ಲಿ ಲೋಕಮ ಡೇಟಾ ಸೆಂಟರ್ ಕೆ ದಿಬ ಸೈಟ್ ಟೆಕ್ ಕೋಮಾರಿ ಯುಕ್ರೇನ್ ರಾಜ್ಯ ಎಂತ ಮೇಕ ಮೇ ಯಾಕಲ್ಲದಿ ನೇ ಆದ್ರೆ ಸೈಟ್ ಟೆಕ್ ಗತ್ತಕವಾಗಿ ಇಟ ಸೆನ ನಮಸ್ ಕಟ್ಟಿ ಕಟ್ಟಿ ಇಟ್ಟೋ ಸೆಟ್ ಆಗಿ ವಾಟಿ ದಿಬ್ಬ ಮೇ ಏಕರ ವಿರೋಧಾತ್ಯ ಪಲಗರನ್ನು ಆಗಿ ಕೋಮಾರಿ ಅನಗೋಡು ಮಟನ್ ಪೇನ್ ಬುದ್ಧಿಗೆ ತಾಟಿ ದಾಸಕ್ಕೆ ಅನಗೋಡು ದಮ್ಮೇ ಅನ ವಿಧಿಯಟ ಮೇ ಹಬೆ ಇದು ವೆಚ್ಚ ದೇಕುಂದ ಏನಿದು ಇಟ ಕಲಿಂಗರ ಫೈಲ್ ಶೇರಿ ಸೈಟ್ ಟೆಕ ಡೌನ್ ಕರ ಐ ಥಿಂಗ್ ಏಕ ಮುಕದ್ದೆ ಸೈಟ್ ಟೆಕ ಏಕ ಮೆಗಾ ಅಪ್ಲೋಡ್ ಮೆಗಾ ಅಪ್ಲೋಡ್ ನೇ ಏಕನ ಮೆಗಾ ಅಪ್ಲೋಡ್ ದ ಬೇದ ಮೇ ಹಬೆ ಇದು ಏಕಡೆ ವೆಚ್ಚ ದೇಕುಂದ ವೆಡಿ ಸದ್ಯಕ್ ನೇ ಆವಾಗಿ ನೇ ಕಟ್ಟಿಯ ಅರ ಮುಕದ್ದ ಮೊನೆ ಕಿಂದ ಹಿರೇ ದಾಪ ಏಕ ತಮ ಅವನೇ ಕೋಮಾರಿ ಮೇ ಅವ್ರದ್ದು ನಮ್ಯಾಕ್ ಇದರ ಡಿಮೊನೈಸ್ ಸೈಟ್ ಟೆಕ್ ದಿಬುನ ಪರನ ಕೂಡ ಪರನ ಸೈಟ್ ಟೆಕ ದೈದಿ ಎನ್ನೆನ್ನೆ ಟೊರೆಂಟ್ ಬಲ ಅನ್ನ ಸೈಟ್ ಕಟ್ಟಿ ಅಡುವೆನ ಈಗ ತಮ್ಮ ಬೆನ್ನಿ ಥಿಂಗ್ ಕೋಮಾರಿ ಮೊನ್ನೆ ದಂಗಿ ಥಿಂಗ್ ಈಗಲು ಲಾಸ್ತಿ ಎನ್ನ ಎತ್ತರ ಮೇ ಹೇಮಾಯ್ ಸಾಮಾನ್ಯ ಗೊಡಕ್ಕಿಲಾಟ ಮೇ ಮೇ ಟೊರೆಂಟ್ ಸೈಟ್ ತರೋಮ ಡೌನ್ ಕರಂಡ್ ಮೇ ಸಾಫ್ಟ್ವೇರ್ ಪತ್ತಿ ಬೆಲೆ ಕಟ್ಟಿ ಮೇ ಬುದ್ಧಿಗೆ ಎತ್ತರ ಈಗ ಸಾಫ್ಟ್ವೇರ್ ಶೇ ಆಗನ್ನೋಟ ಪ್ರಶ್ನೆ ಹಾಕನ್ನೋಣ ಎತ್ತರ ಮುಖದ ಮೇ ದೆನ್ ಗೊಡ ಕ್ಲಿಯರ್ ಅಂತಿನ ಮೇ ಸಾಫ್ಟ್ವೇರ್ ಏನೋ ಫ್ರೀ ಪೊಡಿ ವರ್ಷನ್ ಯಾಕೆ ರಿಲೀಸ್ ಕಂಡಿಗೆ ಕಂಪನಿಟ್ ಹೋದ ಮೇಕು ಪ್ರಸಿದ್ಧವೇನೋ ಅಲ್ಲಿ ಮತ್ತೆ ಗೇಮ್ಸ್ ಏಮ್ ಗೊಡಕ್ಕೇವ ಮೇ ಸಮಾರ ವರ್ಷನ್ ಟೊರೆಂಟೊ ಟೈಪ್ ಅವ ದಾಣೆ ತಂತೀನ ಈಟ ಪಾಸೆ ಐ ಥಿಂಕ್ ದೆನ್ ವೆಲಾತೀನ್ ಐ ಥಿಂಗ್ ಈಟ ಅನಿಕ್ತದೆ ಅಕ್ಕ ಮೇ ಫಿಲ್ಮ್ ಬಾಲ್ನ ಕಟ್ಟಿಯಾಯಿ ಮೂವಿ ಸಿಂಧು ಮೇ ಶಿಯಾ ಕಣ್ಣಿಗೆ ತಮ್ಮ ಮೇ ಲುಕು ಗೊಡ ಬಲ ವ್ಯಾಯಾಮ ಗರನ್ನೇ ರಜೆಟ ಬಲ ವ್ಯಾಯಾಮ ಗನ್ನ ಏಕ ಮಾನಿ ತಾಯತನ ಒಳ್ಳೆ ವಟ ಸಂಬಂಧ ಮೇ ಪಿಯರ್ ಟು ಪಿಯರ್ ಸೈಟ್ ತಹನಂ ಕರನ್ನ ಗೇರ ಐ ಥಿಂಕ್ ಈಟ ಮಾತ್ರ ತವತ್ ನ್ಯೂಸ್ ಏಕ ಅತ್ತಿನ ಐತಿ ಮೇ ಹೆಮ್ಮದಿಸಮ ಮೇ ವೈರಸ್ ನ್ಯೂಸ್ ಏಕ ಅಕ್ಕಿತಿ ಅಪ್ಪ ಲಂಕಾ ವೈರಸ್ ನ್ಯೂಸ್ ಕ ಮೇ ಇಟ ಬಗ್ಗೆ ಅಂಕಿರಾಣಿ ಲೋಕಿ ಲೋಕ ವೈರಸ್ ಗೆಲ್ಲ ಡಿ ಎನ್ ಎಸ್ ಆಗಿ ಮುಳು ಅಂತರ್ಜಾಲ ಡೌನ್ ಏನೋ ಆಗಿ ಕತ ಅತ್ತಿ ಬಡ ದೈಕನ ಕಿ ಅಂದೆ ಅಡಿನೆ ಏಕ ಮೇ ಮಮೈತನ್ನಿ ಮೇ ಅರ ಪಟಂಗ ಅನ್ನ ಕೊಟ್ಟ ಮೇ ಕನೆ ನ್ಯೂಸ್ ಏಕ ಆಪಗವಮ್ಮ ಮೀಡಿಯಾ ಕರನ ಕಟ್ಟಿಯ ದಮ್ಮ ಉನ್ನ ಮೇಕ ಏನ ಲೋಕು ಇಶ್ಯೂ ಏಕ ಏಮ ಗೇಲ ಹಬೈ ಏಕ ಎತ್ತ ಬೆಹದಿಲಿ ಗಲ್ಲ ದುನ್ನಟ ವಸ್ತೆ ಗೊಡಕ ಕಣಿ ಶಬ್ದ ಉನನೇದ ಏ ವಗೇದ ಓ ಯಾತ್ರ ಮೇ ಯಾರ ಮೇ ಸ್ಯೂಸ್ ಕೇಲ ವೈರಸ್ ಏಕ ಆಕ್ತಿಪನ ಬುದ್ಧಿ ಮೇ ಮೊಬೈಲ್ ವೈರಸ್ ಆ ಮೇ ಚಮ್ಲಿ ಮಗ ಐಪ್ಯಾಡ್ ಏಕ ಗತ್ತತ್ತೇಮ ಮೇ ಅಪಿಟ ಪೆನ್ನನ್ನ ಪುಲ ಮೇ ಸೆಕ್ಯೂರಿಟಿ ವೀಕ್ ಸೈಟ್ ಏಕ ಕೇಲ ದಿನಾ ಮೇ ಏಗೊಳ್ಳೋ ಮೇ ಅಲುತ್ ರಿಸರ್ಚ್ ಕರ್ನ ಕಟ್ಟಿ ಹೋಗಿನ ಊ ಅದತ್ ಮರು ಮೇ ಮಂಗ ಹೆಟ ಬೇಟ ವೆಡಿ ಕರತ್ತೇ ಮೇ ಕ್ರ್ಯಾಶ್ ನಡೆ ಬುದ್ಧಿ ವಿಡಿಯೋ ಬಾಲ್ನೆ ಬಾಲ್ನೆ ತೆಗ ಪಾಟ ಮೇ ಮೊಗದೂನೇ ಕೇಳ ಇದು ಮೊಗದೂನೇ ಅಪೇ ವಿಡಿಯೋ ಮೇ ಲೈವ್ ಫೀಡ್ ಡೌನ್ ಈಗ ತಮ್ಮನೆ ಕುಮಾರಿ ಬೆನ್ನೆ ಬೆನ್ನೆ ನೋಡು ಮೇ ಇದು ಮೇಕೆ ಆಂಡ್ರಾಯ್ಡ್ ವರ್ಷನ್ ಬ್ಲಾಕ್ ಬ್ಲಾಕ್ ಬೆರಿ ಅಲು ವರ್ಷನ್ ತೀನೋ ಕೇಳ ಮೇ මේ කැස්පස් කිලබ් කට්ටිය තමයි හොයාගෙන දෙන්නේ. මේ අපි හැමදාම දකින්න දෙයක් තමයි මොකක් හරි වෛරස් එකක් හොයාගත්තොත් හොයාගන්න දෙන්නේ කැස්පස් කිලබ් කට්ටියම තමයි නේද? ඔව් ගොඩක් කරාවි. ඔව් ඒගොල්ලොම ලියනවත් දන්නේ නැව. මේ කොහොම හරි ඒකත් හොඳ කතාවක්නේ. මේ ඒක තමයි කියන්නේ. ඉතින් මේක මේ ඉතින් මේ බුද්ධික මේ ඇත්තම මේ ෆෝන් එකත් එක්ක වෛරස් වෛරස් ස්කෑන් එකක් පාවිච්චි කරන මේ හැමෝටම තියෙන ප්‍රශ්න තමයි මගනත් හැමෝම අහන ප්‍රශ්න තමයි මේ වෛරස් ස්කෑන් එකක් ෆෝන් එකේ දාන්න නෑ කලින්. ඇත්තටම ඉතින් මොබයිල් ඩිවයිස් එකක දැම්මොත් පළවෙනි දේ තමයි ස්ලෝ වෙන එක වෙන්නේ. මොකද ඕක රන් වෙනවා නිතර මෙමරි එකේ දිනවා. ඒකෙන් පාවිච්චි කරන්න පුළුවන් මෙමරි එකෙන් කොටසක් යනවා. අනිත් එක මේ ස්ලෝ වෙනවා. මොකද CPU සයිකල්ස් වැඩි ගාණක් යන ඕනි වැඩක් කරන්න ගියාම. ඔව්. හැබැයි මට පොඩි කේස් එකක් තියෙනවා. මේ දැන් අපි හිතමු දැන් Android හරි iOS හරි ගත්තොත් බුද්ධික ඇප්ලිකේෂන් දුවන්නේ sandbox එකකනේ. sandbox එක කියන්නේ ඇප්ලිකේෂන් එක ඇත්තටම එක කන්ටේනර් එකක් ඇතුළට දාලා එයාට පුළුවන් තියෙන access ඔක්කොම වහනවා. එතකොට ඇන්ටිවයිරස් එකක් කොහොමද බුද්ධික වැඩ කරන්නේ මේ Android හරි iOS එකක් එක්ක? හරි එයාගේ sandbox එක ඇතුලේ එයා ස්කෑන් කරගත්තට ඇත්තටම වැඩක් වෙන්නේ නැහැනේ. OS එක පැත්තවක්වත් වෙන ඇප්ලිකේෂන් එකක්වත් access කරන්න බැරි නේ. ඔව්. ඇත්තටම මේ ඒ කියන්නේ ඇන්ටිවයිරස් එක ඒක කාලින්ග ලෙවල්ස් තියෙනවා. දැන් අපි දානවා නම් Android වලට එකක් දානවා නම් දැන් අපි හිතමු දානවා කියලා අවස් දානවා කියලා අවස් මොබයිල් එඩිෂන් එක. එහෙම වුණොත් ඒකේ අර සමහර ෆීචර්ස් තියෙනවා ඒව ඇක්සස් කරන්න. මොකද අර නෙට්වර්ක් ඇක්ටිවිටීස් එහෙම බලන්න මේ රූට් කරන්න ඕන. හැබැයි අපි සාමාන්‍යයෙන් දැම්මොත් එයා ගොඩක් වෙලාවට ඇන්ටිවයිරස් එකක් කියලා එයා කරන්නේ අර අපි හිතමු Android කියලා APK ෆයිල් අපි හිතමු ඩවුන්ලෝඩ් කරපේවා දිනවා කියලා ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකේ ඒව ස්කෑන් කරලා බලනවා ඒකේ මොනවද පර්මිෂන් ඉල්ලන්නේ කියලා. ඊළඟට දැන් සාමාන්‍යයෙන් ගන්න පුළුවන් දේවල් තියෙනවානේ මොබයිල් ඩිවයිස් එකකින් ඕනි ඇප්ලිකේෂන් එකකට. කියන්නේ ස්ටාර්ට් වෙනකොට රෙජිස්ටර් වෙලා තියෙන සර්විසස් මොනවද රන් වෙන්නේ. අන්න ඒ වගේ දේවල් බලනවා. නැතුව අර ඇප්ලිකේෂන් එකේ ඇක්ටිවිටි එක ඇත්තටම බලන්න වෙන්නේ නැහැ. මොකද රන් වෙන වෙලාවට මේ රූට් කරපු නැති ඩිවයිස් එකකදී. ඉතින් ඒ වගේ අර ගොඩක් ලිමිටේෂන් තියෙන ඇත්තටම. ඉතින් අර ඇන්ටිවයිරස් එකක් අපි PC එක බලාපොරොත්තු වෙන තරම් මේ බලාපොරොත්තු වෙන්න බෑ ඒ ඔක්කොම වැටික් කරයි කියලා. මොකද ඒකෙදි හැම දෙයක්ම يعني ඇප්ලිකේෂන් එක රන් වෙනකොට එයා ඇක්සස් කරන ෆයිල් මොනවද ඒ හැම දෙයක්ම මේ චෙක් කරලා බලනවානේ. ඒක වෙන්නේ නැහැ මේ මොබයිල් ඩිවයිස් එකදී. ඔය එක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. මොකද අනික අපිට බුද්ධික අපි මේ ඉන්ස්ටෝල් කරලා තියෙන එකක් කවදක්වත් පේන්නේ නැහැනේ. මේ පේන්නේ නැහැ කියලා කියන්නේ ඇත්තටම ඉන්ස්ටෝල් කරලා තියෙන ඇප්ලිකේෂන් එකක් අනිත් ඇප්ලිකේෂන් එක ඇන්ටිවයරස් ඇප්ලිකේෂන් එකකට මේ ඇක්සස් කරන්න නැත්නම් බෑනේ. එතකොට ඉතින් ඒ ඇප්ලිකේෂන් එක මොකද්ද කරන්න කියලා. මේ හැබැයි ඉතින් මම නම් ගොඩක් වෙලාට කරන්නේ ඇප්ලිකේෂන් එකක් මම ඉන්ස්ටෝල් කරන බුද්ධික මම හොඳට හොයලා බලනවා මේ මොනවාද මේකේ. දැන් උදාහරණයක් ගත්තා මේ ළඟදී මම රෑ මදුරුව කන හොඳටම මදුරුව කන නිසා ඉතින් අර හැමෝම කියන අර හයි ෆ්‍රීකවෙන්සි වලින් මදුරුව එලවන්න පුළුවන් කියලා බුද්ධික මහත් දඩබඩ ගාලා ෆෝන් එක අරගෙන Android market එකේ mosquito කියලා ඇප්ලිකේෂන් එක සර්ච් කරලා ඉන්ස්ටෝල් කරන්න හදනකොට මේකෙන් මගේ ෆෝන් බුක් එකට ඇක්සස් ඉල්ලනවා, මගේ SMS වලට ඇක්සස් ඉල්ලනවා. මට සාමාන්‍යයෙන් දැන් ඕනම සාමාන්‍ය මනුස්සයෙක්ට තේරෙන්නේ මේ සද්දයක් ජෙනරේට් කරන්න ෆෝන් බුක් එක ඕනෙත් නැහැ, මගේ SMS ඕනෙත් නැහැ කියලා. ඉතින් ඔයගේ මේ ඇප්ලිකේෂන් එකේ එතකොට තමන්ගේ SMS ඇප්ලිකේෂන් එකට කියව ගන්න පුළුවන්. ඕන නම් ඒ අපිටට යවන්න බලන්න. මොකද හැම ඇප්ලිකේෂන් එකම ආයේ ෆුල් ඉන්ටර්නෙට් ඇක්සස් කියන එක ගිවන්නේ ඉල්ලනවානේ. ඔව්. ඉතින් ඒක නිසා ඉතින් ඔයගලට පොඩ්ඩක් පරිස්සම් වෙන්න නම් තමන් ඉන්ස්ටෝල් කරන මේ දේවල් ගැන. ඉතින් ගොඩක් වෙලාවට මේ ඇන්ටිවයිරස් වලින් මොබයිල් ඩිවයිස් වලට දැම්මහම කරන්නේත් ඒ වගේ දේ. මොකද යූසර්ටම පෙන්නනවා මෙන්න මේ වගේ ඇප්ලිකේෂන් රිස්ක් එකක් තියෙනවා. ඒ කියන්නේ එයා බලනවා මේ පර්මිෂන් ඉල්ලන්නේ මොනවටද එහෙම කියලා. දැන් Android එකකට දාලා බැලුවොත් නම් හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් ඒවා දැන් WhatsApp එහෙමත් පෙන්නනවා මෙහෙම රිස්ක් එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ ඇත්තට ඇප්ලිකේෂන් එක මේ මොකද්ද කියලා බලන්නේ පර්මිෂන් මොනවද ඉල්ලන්නේ කියලා බලලා තමයි ඒ වගේ මේ ඩිසයිඩ් කරන්නේ මේක රිස්ක් එකක් තියෙනවද නැද්ද කියලා. ඔව් Android වල නම් ඔය තරම් හරි ෆ්ලෙක්සිබිලිටියක් තියෙනවනේ බුද්ධික. Apple iOS ගත්තොත් එහෙම හිතන්නේ ඔය ෆ්ලෙක්සිබිලිටි එකක් නැහැ නේද? ඔව් රූට් කරලා එහෙම තියෙනවනම් තමයි ගොඩක් බය වෙන්න ඕනේ. මොකද මේ රූට් කරලා කියන්නේ ඇත්තට ජේල් බ්‍රේක් කරලා තියෙනවනම් ජේල් බ්‍රේක් වලදී මොකද මුල් ෆුල් ඇක්සස් හම්බ වෙන හින්දා එතකොට ඇප්ලිකේෂන් ඉන්ස්ටෝල් කරනකොට ගොඩක් දේවල් මේවා වෙන්න පුළුවන්. නමුත් ෆෝන් එක සාමාන්‍ය ජනරල් තියෙන රූට් කරලා ටෙල් බ්‍රේක් කරලා කන්නේ මෙන්න ටිකක් හොඳට මෙයන. ඔයාන්තර මේ චැට්රූම් එක පොඩි කතාවක් ගියා වෛරස් ගැන කතා කරගෙන හින්ද ඉන්න උදේ කියන එයා ලිනක්ස් පාවිච්චි කරන්නේ මට වෛරස් නැහැ කියලා උදේ කිව්වා. ඒක ඇත්තටම අර කියන්නේ අර තමන් නිකන් අර ෆෝල් සෙන්ස් ඔෆ් සිකියුරිටි කියලා කියන්නේ නේ. ඒ කියන්නේ කට්ටිය කියන දැන් ඉස්සරම කියපු කතාවක් කියන්නම්කෝ. ලිනක්ස් පැත්තක දාමු දැනට ප්‍රධාන වශයෙන් සාමාන්‍යයෙන් කරට කර යන්නේ Windows සහ Mac OS නේ. ටීසර් ගිය කිව්වා මේ පළවෙනි එක තමයි මැක් වලට වෛරස් නැහැ කියලා. දැන් වෙච්ච දේ දන්නනේ බුද්ධික නේද? දැන් ඉතින් ගොඩ යamak නැහැ මැක් වලටත් වෛරස් තියෙනවා. ඉතින් අර percentage එකක් අඩු එකට ඒක හේතුව ඇත්තටම operating system එක හොඳයි කියන එක නෙමෙයි කවුරුත් target කරන්නේ නැහැ කියන එකයි. target කරන්නේ නැති හේතුව තමයි ගොඩක් වෙලාවට වෛරස් හද නැහැ බලන්නේ ඇත්තටම ඒක ගොඩක් spread කරන්න ඒක ගොඩක් විසිරුවා හරින්. එතකොට ඉතින් ඉස්සර බලනකොට සාමාන්‍ය 100 2ක්වත් තමයි දැන්නේ මැක් OS තිබුණේ නැහැ නේද බුද්ධි? ඒ කියන්නේ OS usage බලම ඔක්කොම Windows තමයි. ඉතින් Windows වලට වෛරස් එකක් ලියන එක තමයි 99%ක්ම තියෙන එක ලියන එක තමයි. අර 100ට 1ක් 2ක් තියෙන එක ලියන එකද හොඳ කියන කනුව. ඉතින් ගොඩක් වෙලාට ලිව්වේ Windows වලට විතරයි වෛරස්. ඉතින් ඊට පස්සේ මේ දැන් Mac OS එකෙන් වැඩි වෙනකොට දැන් Mac වලටත් වෛරස් තියෙනවා. මම දැන් Java vulnerability එකකින් ඉඳලා ළඟදී ආවිල්ලා තිබ්බා. Flash vulnerability එකකින් ඉඳලා වෛරස් ඇවිල්ලා තිබ්බා. ඒ වගේම Linux වලටත් වෛරස් තියෙනවා. කට්ටිය නැහැ කියලා ඉතින් හිතට මම හිතන්නේ ලෝකේ වැඩියෙන්ම හැක් වෙන සර්වර්ස් Linux servers. ඒකට හේතුව තමයි මේ වැඩිපුර Linux servers ඉන්ටර්නෙට් එකේ තියෙන එක හේතුව. ඉතින් ඒක නිසා මේ ගොඩක් වෙලාට කවුරුත් කියනවා නම් මේ Linux එකක් වෛරස් නැහැ. ඒක එහෙම නෙමෙයි කියලා ඒක ලොකු වැරදි මතයක්. මොකද Linux වලටත් වෛරස් එනවා. ඒවත් security vulnerabilities තියෙනවා. හැමෝම දන්නවා ඕනම වෛරස් එකක් ගොඩක් වෙලාවට සිස්ටම් එකකට ඇටැක් කරන්නේ සිස්ටම් එකේ coding එක. තියෙන software වල තියෙන අඩුපාඩු සහ සිදුරු වලින් රිංගල තමයි ගොඩක් වෙලාවට වෛරස් එක සිස්ටම් එකට ඇටැක් කරන Windows වල, Linux ගත්තත්, Mac ගත්තත්. ඉතින් එතකොට ඒකට කරන්න තියෙන හොඳම දේ තමයි මේ අප්ඩේට් කරන එක, ඒ security හදන එක. දැන් අර proprietary එකක් සහ Linux එකක් වගේ ගත්තාම ප්‍රශ්න නැහැ. ගොඩක් enterprise වල පාවිච්චි ගොඩක් අඩු වෙන්නේ මේ ගොඩක් ඒවා අකමැති ලොකු level එකට යනකොට මේ අර security vulnerability එකක් හොයාගත්තොත් ඒකට patch එකක් එන්න යන කාලේ, ඒක update වෙන්න යන කාලේ ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙන නිසා ගොඩක් වෙලාවට enterprise level යනකොට Linux භාවිතය ගොඩක් අඩු කරලා තියෙනවා. මොකද අර Microsoft අගේ product එක පාවිච්චි කරනවා. Microsoft එක බැඳිලා ඉන්නවා. ඒකට security එක හදන්න, ඒ වගේ support දෙන්න, ඒ වගේ නිසා. ඉතින් ඒක නිසා කොයි OS එකත් virus වලට vulnerable. අර percentage ගත්තොත් එමේ Windows එක Linux ගත්තොත් එමේ. ඉතින් ඔව් අඩු virus ප්‍රමාණයක් තමයි තියෙන්නේ. නේද පුතික? මේ කාලින්ග තව මේ න්ියස් ගැන කතා කරද්දී අර පහුගිය සතියේම ඔය ගොඩක් ওই ටෙක්නිකල් න්ියස් සයිට් වල දීච්ච එකක් තමයි අර මේ ගිස්මෝඩෝ කට්ටියගේ මේ ට්විටර් account එක හැක් කළා කියලා ඒකේ මොනවද මැසේජ් වගේක් දාලා කියලා. ඇත්තට මේකේ කතාව වෙලා තිබුණේ කාලින්ග අර ගිස්මෝඩෝ එකේ කලින් හිටපු ඒකට මේ ඔය ලිපි ලියන කෙනෙක්ගේ account එකක් තමයි හැක් කරලා තින්නේ. එයාගේ ඇත්තටම වෙලා තින්නේ මේ එයාගේ iCloud account එක තමයි හැක් කරලා තින්නේ. ඒක හැක් කරලා තින්නෙත් ටෙක්නිකල් විදිහට නෙමෙයි, මේ අර social engineering පාරක් තමයි දීලා තින්නේ. මේ call ගල් අහලා මේ මගේ password එක මතක නැහැ, මට reset කරගන්න ඕන එහෙම කියලා ඊළඟට regular security question වගේක් අහලා ඒකෙදී ඇඩ්‍රස් එක ඔය වගේ නිකන් සරල දේවල් ටිකක් අහලා තින්නේ. ඒ ටික අර හරියට කිව්වට පස්සේ එයාට පාස්වර්ඩ් එක රීසෙට් කරන්න දීලා ඊළඟට වෙලා තින්නේ හැක් කරපු එක්කෙනා iCloud account එකට ලොග් වෙලා ඒකෙන් Google account එකේ access අරගෙන එතනින් Google වලයි ඊට පස්සේ Twitter account එකේ ඒ දෙකම එයා link කරලා දීලා තින්නේ. එතකොට password reset කළා හැම එකෙම. ඊළඟට එයාගේ MacBook එකයි iPad, iPhone ඔය වගේ device තුනක් wipe කරලා දිනවා. remote wipe කළා. ඉතින් එයා අර කතාවක් ලියලා දුන්නා මේ කියන්නේ මට වෙච්ච දේ වෙන්න එපා කියලා අනිත් කට්ටියට මෙන්න මේ දේවල් කරන්න කියලා. මේ පළවෙනි දේ තමයි එයා කියලා තිබුණේ මේ අර ඕක අපිත් ඔయిత කලින් කියලා තිනවා කලින්ග මේ password දානකොට එක වගේව දාන්න එපා කියලා හැම එකටම මම හිත ගන්න ගන්න එක තමයි කියලා දිනවා. මේ අනිත් එක password manager එක පාවිච්චි කරන්න කියලා ඔය last pass වගේ එක. ඒක අනිත් එක පුළුවන් තරම් වෙලාවට දැන් ඔය දීලා තියෙනවානේ security features. අපි තුමාර ටූ ස්ටෙප් වෙරිෆිකේෂන් මේ ඔතෙන්ටිකේෂන් කියලා ගූගල් වල ඒ වගේ දේවල් එනේබල් කරලා තියන්නේ කියලා. එතකොට රීසෙට් කරගන්න ලේසි නැහැ පාස්වර්ඩ් එක. ඒ වගේ දේවල් මේ ඉතින් ඒකත් පහුගිය සතියේ ගොඩක් ඔය සයිට් වල දීච්ච නිවුස් එකක් තමයි. ඔව් ගොඩක් අය දන්නේ නැහැ බුද්දේ ගොඩක් අය මේ හැක් කරන්නේ මේ දැන් ගොඩක් අය ඉන්නවා මම මගේ Facebook account එක හැක් කරා මගේ Facebook account එක හැක් කරා කියලා ඔළුව අත ගහගෙන ඉන්නවා. ආ මේ සිරා හැකගෙන තමයි මෙයා මේ Facebook server එක හැක් කළා මගේ password එක ගත්තා කියලා. ඇත්තටම එදින්දි වෙන්නේ බුද්දික මේ Facebook server එක හැක් කරනවාකත් ඒ කරන මනුස්සයා හැකගෙනකත් නෙමෙයි අර ඇත්තටම මේ ටිකක් මුලේ පාවිච්චි කරලා අර කෙනාව මෝඩය කරලා එයාගේ අවශ්‍ය දත්ත ටික ගන්නවා. උදාහරණයක් ගොඩක් වෙලාට කරන්නේ එක්ක link එකක් වගේ යවලා අර අපි කලින් සැරෙත් කියනවා ඔය විශේෂයෙන් Facebook එකේ දන්නේ නැති ඇත්තක chat කරනකොට AI link දෙනකොට software දෙනකොට install කරනකොට දැන් අර 2 factor authentication තමයි. يعني බුද්ධික ගොඩක් අය 2 factor කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව ඇති. සාමාන්‍යයෙන් මොකක් හරි දෙයක log in ගියාම තමන්ගේ username password විතරයි සාමාන්‍යයෙන් ඕන site එක දාන්න ඕන. නමුත් 2 factor authentication කම ඊළඟ පාර log වෙනකොට time sensitive code එකක් එනවා ඇත්තට. Time sensitive code එකක් එනවා කියලා කියන්නේ ඇත්තටම මේ තමන්ගේ මේ ටයිම් එකට අනුව මේ ඒ වෙලාවට විතරක් වැලිඩ් වෙන පොඩි ඉලක්කම් 4ක 6ක වගේ කෝඩ් එකක්. ඒතකොට තමන්ගේ පාස්වර්ඩ් එකයි යූසර් නේම් එකට අමතරව අර කෝඩ් එකක් ගහුවොත් තමයි ලොග් වෙන්න පුළුවන්. ඒතකොට අර කෝඩ් එකේ වැලිඩ් වෙන්නේ තප්පර සාමාන්‍ය විනාඩියක වගේ කාලයකට තමයි වැලිඩ් වෙන්නේ. ඒතකොට මේ වෙන කෙනෙක් තමන්ගේ පාස්වර්ඩ් එක කටින් දැනගත්තත් කොහොම හරි කී ලොග් එකකින් දැනගත්තත් අර 2 factor authentication එක නැති හින්දා ලොග් වෙන්න බැරි වෙනවා. නමුත් එතන ප්‍රශ්නේ දින මුද්දි කර දැන් ඊමේල් account එක හැක් කරගත්තොත් දැන් Facebook access කරන්න ලේසිනේ වට. දැන් මගේ Facebook එකට දීලා තියෙන ඊමේල් account එක නම් සාමාන්‍ය ඕනම එකක දෙන option එකක් තමයි password reset එකට ගිහිල්ලා ඊමේල් එක දීලා ඊමේල් එක හරහා reset කරගන්න. නැත්නම් අරහන security questions කියලා. අම්මගේ නම මොකද්ද? පොඩි පළවෙනි පන්ති හිටි teacher ගේ නම මොකද්ද? මොමනම් කවදාවත් ඔකට කිසිම තේරුමක් තියෙන උත්තරයක් දාන්නේ නැහැ. මං අහන දාන්නේ පරස්පර විරෝධී මාකරි උත්තරයක්. ඒතකොට කාටක්වත් මගෙන් දැනගත්තත් ඒ ප්‍රශ්න දැන් උදාහරණයක් ගත්තොත් මගේ හිටිය බල්ලගේ නම මොකද්ද? වගේ එකක් දැනගත්තත් එහෙම දැන් ගොඩක් අය දන්නවනේ අපේ ගෙදර බල්ලෙක් හිටියනම් බල්ලගේ නම බල්ලෝ ඉතින් 25ක් විතර ඉන්නේ නෑනේ. වැඩි වෙන බල්ලෝ 4 දෙනෙක් විතර ඒ 4 දෙනාගේ නම දන්නවනේ. ගහලා බලන්න බෑ නේ බල්ලන්ගේ නම කොමන්නේ? ලංකාවේ බින්දු ගෑයි, කළු ගෑයි, චූටි ගෑයි වගේ, ස්ටෝයි ගෑයි, ශැගි ගෑයි වගේ නම් ටික මෙතන තියෙන්නේ. ඒක නිසා ඒ වගේ දේවල් පාවිච්චි කරන්නත් නරකයි. ඉතින් හැමදෙස්සෙම කියන්නේ අපි නම් අර පාස්වර්ඩ් මේ මැනේජර් එකක් කියන ලාස්ට් පාස් වගේ පාවිච්චි කරන ලාස්ට් පාස් 2 ෆැක්ටර් ඔතෙන්ටිකේෂන් එක සපෝට් කරන. එතකොට එක්ක යුබි කී එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් අර Google ඔතෙන්ටිකේෂන් ඇප්ලිකේෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒක රන් කරත් නම් ටග් ගාලා මම පාස්වර්ඩ් එක දන්නවනම් මේක ටග් ගාලා ගහලා මේ කරන්න පුළුවන්. මේ වගේ ඉලක්කම් ටිකක් කියන එකක් තමයි තියෙන්නේ. එතකොට මේ එකෙන් ඒ ඉලක්කම් ටික ගහලා මේ පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට තවත් ඉතින් වැඩක් නැති නිවුස් එකක් තියෙනවා. ඒකට කලින් අපි ප්‍රශ්නෙකට යමුනේ බුද්ධික. ප්‍රශ්න වලට යන්න නම් අද පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මේ රුක්ගෙන් අහලා තිබ්බ. මේක මම දැන් මේ ෆෝම් එක පුරවලා ප්‍රශ්නයක් නේ බුද්ධික. කන්ටැක්ට් ෆෝම් එකෙන් ආවා. ඔව් එයා අහන මගේ පරිගණකයේ Windows 7 ලු තියෙන්නේ. නීත්‍යානුකූල පිටපතක් සහ Windows Defender. මීට අමතර ඇන්ටිවයරස් මුතුකාගේ පිටින්ම අවශ්‍යද? ඔව්. ඔව් කියලා කියන්නේ නැත්නම් මෙහෙම කතා. Windows Defender කියන්නේ දැන් පරණ එක. මේ ටිකක් කාලයකට කලින් Windows සමාගමෙන් මේ අර security essential එන්න කලින් ඒගොල්ලෝ පාවිච්චි කරපු එකක් තමයි Windows Defender කියන්නේ. ඉතින් ඒක නිසා Microsoft security essential කියන එක install කරගත්තා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට වඩා අමතර දෙයක් අවශ්‍ය නැහැ. මම හිතන්නේ දැන් කාලෙක ඉඳන් ඒක තමයි පාවිච්චි කරන බුද්ධිගත් මම හිතන්නේ එහෙමයි නේද? අවස් දාන. ඔව් මම අවස් දාගෙන. බුද්ධික අවස් දාගෙන මම නම් දැන් කාලෙක ඉඳන් අරක තමයි පාවිච්චි කරන්නේ. ඇන්ටිවයිරස් උත් දැන් සල්ලි දීලා ගන්න එක නම් එතර තේරුමක් නැහැ නේද? ඔව් තේරවන්නේ. ඔව් ගොඩක් වෙලාවට අර සර්වර්ස් වලට වගේ දානකොට තමයි කට්ටියට ඕනේ වෙන්නේ නේද? ඒකටත් තමයි ඕපන් සෝස් ඒවායමත් තියෙනු නේද කලින්. ඕපන් සෝස් නම් තියෙනවා බුද්ධික අර ක්ලාම් මේවි තමයි තියෙන්නේ. හැබැයි ඒවා රියල් ටයිම් ස්කෑනර්ස් නෑ නේද බුද්ධික? ඔව් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඔන් ඩිමාන්ඩ් තමයි තියෙන්නේ. ඔන් ඩිමාන්ඩ් තමයි තියෙන්නේ. ෆොන්ටියා චැට් එකේ අහනවා මේ ලාස්ට් පාස් වල සිකියුරිටි කොහොමද? ඒක හැක්ුණොත් නේද? හැක්ුණා නේද? ඊමේල් account password මේකේ save කරන එක හොඳයි. ලාස්ට් පාස් වල ඇත්තටම මේ හැක්ුණාට data එලියට ගියාට ප්‍රශ්න දීනේ තමන්ගේ master password එක දන්නේ නැත්තම් data ගන්න විදිහක් නැහැ. මොකද ඒකට හේතුව තමයි store වෙන හැම data එකක්ම තමන්ගේ password එක හරහා හැෂ් එකක් එක්ක තමයි එන්ක්‍රිප්ට්, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඩේටා එන්ක්‍රිප්ෂන් එකට අමතරව තවත් හැෂ් එකක් යනවා තමන්ගේ පාස්වර්ඩ් එකත් එක්ක එන්ක්‍රිප්ෂන් එක. ඒක නිසා කවදක්වත් මේ ඩේටා ලීක් වුණා කියලා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒක මම හිතන ලෝකෙ දැන් හැමෝම ඕන කෙනෙක් රෙකමෙන්ඩ් කරන පාස්වර්ඩ් මැනේජර් එකක්. ඒක නිසා මේ ඒක නා ඒක ගැන නම් බය වෙන්න දෙයක් නැහැ. මම හිතන බුද්ධික අපි හැමෝම පාවිච්චි කරන්නේ ඒක නේද? ඔව්. සාමාන්‍යයෙන්ම අවුරුද්දට ඩොලර් 10ක් වගේ ගාණක් ගෙවුවොත් එහෙම මේ කෙලිම මොබයිල් බේස් පාස්වර්ඩ් මැනේජර් එකක් පවා හම්බ වෙනවා. මේ ඒක ඇත්තටම ඕන මේ මොබයිල් වල පාවිච්චි කරන නම් විතරයි, නැත්නම් මේ ෆ්‍රී එක පාවිච්චි කරන්න ඕන. ඒක පාවිච්චි කරලා තෝරන බ්‍රවුසර් එක. ඔව් පාවිච්චි කරන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් මගේ 2 factor එනවාද? මගේ බ්‍රවුසර් එක ගත්තොත් එහෙම බලන්න පුළුවන්. දැන් මම ගියොත් එහෙම මගේ Gmail එකට log වෙන්න මේ last pass එකේ යා ගිය ගමන් මේ මගේ Gmail account එක නෙමෙයි වෙන එකක් fill කරා. ඔහේ Gmail account එක fill කරනවා. ඉතින් එතකොට මට sign in වෙන්න පුළුවන්. හැබැයි දැන් මෙතන පේනවා ඉතින් මගේ sign on එක ගියාට මේකේ sign on එක වැඩ කරන්නේ නැහැ. මගේ security token එකක් ඉල්ලනවා. මේක දැන් 2 factor කියන්නේ. ඒ කියන්නේ කවුරු හරි දැන් මගේ password එක දැනන් හිටියා වැඩක් වෙන්නේ නැහැ. මේ මගේ password එකේ මේ key එක නැත්තම් මේ key එක හැමදෙස්සම time sensitive එක. කවුරු හරි ළමයි phone එකෙන් key එක බලාගෙන ලියාගෙන ගියත් වැඩක් වෙන්නේ නැහැ. ඒක ඒ විනාඩිය ඇතුළත විතරයි valid වෙන්නේ. එකම ගාලින්ද මේ කවුරු හරි ඕක enable කරගන්න බලාපොරොත්තුෙන් ඉන්නවනම් මේ මොකද ඕකට mobile එකක් තියෙන්නම ඕනේ. SMS වලින් ගන්නත් පුළුවන් නැත්නම් SMS එකට නම් mobile එකක් ඕනේ. ඔව් මේ SMS ගන්න පුළුවන් නැත්නම් call voice call එකකින් ගන්නත් පුළුවන්. ඔව්. හැබැයි මේ වොයිස් කෝල් එකක් වගේ දාගන්න එනම් මහ කරදරයක් ඒ ගෙදර ගියේ. හැබැයි මෙහෙමයි. සාමාන්‍යයෙන් ගෙදර ඉන්නවනම් තමන්ගේ කම්පියුටර් ට්‍රස්ට් කරගන්න. මම එහෙමයි කළා තියෙන්නේ. يعني තමන් ගෙදර ඉන්න කම්පියුටර් ඉතින් මෙහෙමයි විශ්වාසව කරන්න බෑ. ඉතින් ඒ වුණාට සාමාන්‍යයෙන් කරදරයක්ම වෙන ලෙවල් එකකට කරගන්න ගත්ත අවුලක්නේ. ඒක නිසා ඒක ට්‍රස්ට් කරගත්තා නම් අපි හිතමු දැන් SMS වොයිස් කෝල් ඒ දෙකක් නැත්තම් ඒ කියන්නේ අපි හිතමු කොහේ හරි ගිහිල්ලා ඔක්කොම ටික නැති වුණා කියලා ඒ වෙලාව කැෆේ එකකින් ගිහින් ලොග් වෙන්න ඕනේ වෙයි කියලා හිතුනොත් කාට හරි එනම් print කරලා තියාගන්නත් පුළුවන් වුණා නේද? මොකද ඒකවල පහක් විතර දෙන ඔය security code. ඔව්. හැබැයි ඒක නැති වුණොත් නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඒකෙන් ඕන වෙලාවක access තියෙනවා. ඒකින්ද මේ ඒක backup එකක් විදිහට තියාගන්නත් පුළුවන්. ඔව්. තරින්දු chat එකේ පොඩි ප්‍රශ්නයක් ආන last pass තියෙනවද කියලා Android වලට. ඔව් තියෙනවා. මේ තියෙන්නේ last pass Android වලට. මේක ඉතින් පේන්නේ නැහැ. ඔගේ තියෙන මේ site list එකේ එක මේ ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒකට හැබැයි වෙලා තියෙන්නේ අවුරුද්දකට මේ ඩොලර් 12ක් ගෙවුවත් විතරයි මොබයිල් වර්ෂන්ස් දෙක හම්බ වෙන්නේ ෆ්‍රී. ඊළඟ ප්‍රශ්නෙට යනවාද chat එකේ? බුද්ධික අයියා මේකෙන් උදේ ප්‍රශ්නයක් අහනවා. ඔයාගේ වෛරස් ස්කෑන් එක සාර්ථකයි කියලා හිතන්නේ. ඕක හොඳ එකක් නෙමෙයි කියලා කියනවා. මේ කොයි එකද නැන්නේ? අවාස් එකද නැන්නේ? හිතන්නේ උදේ කියන්නේ. ඔව් උදේ මට නම් එහෙම තාම ප්‍රශ්නයක් ආවේ නැහැ. මොකද මේ අවස්ට් වලට ඇතර මාරුණෙත් මම මේ ඔයිට කලින් අපේ ඔෆිස් එකේදී පාවිච්චි කරුවේ මේ අර end point security එක. ඒකේදී ප්‍රශ්නයක් ඇවිල්ලා වෛරස් එකක් ආවා ඇත්තටම. ඒකේ මොකද ඩෙෆිනිෂන් අප්ඩේට් වෙන්නේ සර්වර් එකකින්. ඒකින්ද ඒක ඩෙෆිනිෂන් අප්ඩේට් වෙච්ච එකත් උනා හරියට. ඊට පස්සේදී වෛරස් එකක් ආවා. ඒක දැන් මට Windows installation එක බේරගෙන clear කරගන්නම බැරි වුණා. අවාස්ටල අර බූට් ටයිම් ස්කෑන් එකකින් තමයි කොහොම හරි ක්ලියර් කරලා හදාගත්තේ මැෂින් එක. එදා ඉඳලා තමයි ඉතින් මම අවාස් පාවිච්චි කරන්නේ. වෙයිට පස්සේ නම් තාම ආවේ නැහැ වෛරස් එක. මගේ නම් රෙකමෙන්ඩේෂන් එක තමයි නෝටන් සහ මෙකාෆී කියන දෙක දාගන්නට වඩා හොඳයි. දන්න තැන් වලින් වෛරස් ටිකක් හොයලා ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න කියන එක. මොකද මේ පුද්ගලික ඔය මේන් පොයින්ට් සිකියුරිටි කියන්නේ මේ නෝටන් ලගේ එකක්. පුදුම වාතයක් නේ බුද්ධික වාතයක් කියලා කියන්නේ කිසිම වැඩක් කරන්නත් බෑ මැෂින් එකේ. හැමදෙස්සම ඇලර්ට් වෙනවා, ඉර වෙනවා, ස්ටක් වෙනවා. ඒකටම ඉතින් රිසෝස් ගොඩක් ගන්නවා. ඔව් ඒක ඒක සර්වර් එක ඔන්ලයින් තිබුණ නැතොත් ඒත් ප්‍රශ්න එනවා, ලයිසන්ස් ප්‍රශ්න එනවා. ඒක හරිම කරදරයක් තමයි ඇත්තටම. ඔව් ඉතින් ඒක නිසා අවස්ථාගේ එකක් සාමාන්‍ය සිකියුරිටි සිස්ටම් ගොඩක් අය කැමතුනේ බුද්ධික කරදරයක් නෑ. ඉන්නවා වැඩි මෙමරි යන්නේ නැහැ. ලොකු ඉන්ටර්ෆේස් එකක් ඇවිල්ලා ලස්සන අයිකන් ටිකක් ඇවිල්ලා මේ කතාවන්නේ. අවශ්‍ය බටන් ටික දින අප්ඩේට් කියලා දිනවා, ස්කෑන් කියලා දිනවා. රියල් ටයිම් එක ස්කෑන් වෙනවා. අනික මයික්‍රොසොෆ්ට් සමාගමෙන් හදපු එකක් ඉඳ ටිකක් ඒකේ අර OS එකත් එක්ක එකට සම්බන්ධ වෙලා හොඳට වැඩ කරනවා වගේ තියෙනවා. මොකද නෝටන් මම නම් ඒ කාලේ ඉඳන් නෝට් නම් කම්පියුටර් එකට දාන්නේ ලේසියෙන්. අපේ ඔෆිස් එකෙත් මම හිතන්නේ අර සිමෙන්ටෙක් කෝපරේට් එඩිෂන් ටික කාලයක් පාවිච්චි කරා. අපිත් දැන් ඔක්කොම ගල්ලා දාලා සිකියුරිටි සමයි පාවිච්චි කරා. නවත්තලා තියෙන අර සල්ලි නම් මං කාටක්වත් ගොඩක් වෙලාට ඔය කන්සල්ටේෂන් වගේ කරනකොට ගොඩක් කම්පැනි වලගෙන මේ හොර වෛරස් ඒ කියන්නේ ගොඩක් වෙලාට හොර වොයිස් එක තියෙන්නේ වෛරස් එකක් ආවම කියන අපි වෛරස් ස්කෑන් එකක් කරන් දාමු වෛරස් ස්කෑන් එකක් කරන් දාමු කියලා. ඒක ගොඩක් වෙලාට මේ ඒක සල්ලි දීලා දානවා. ඒක ඇත්තටම මේ ඔය ඔෆිස් වල වෙන දෙයක් නේද කලින්. මේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම මේ ටග් ගාලා අපි අලුත් එකක් ගමු එහෙම. හැබැයි අර ඒක වෙන්නේ මොකද ටීච් එකත් හරියට පාවිච්චි නොකර බින්දුසයි වෙන්නේ ගොඩක්. ඔව් ගොඩක් වෙලාට අර මේ මම තරහ වෙන්න එපා මේක සම්මලට IT නැති අය තහන නැති මේ කම්පැනි වල ගොඩක් වෙලාට අර IT ඩිෂන් එක ගන්නේ නම්බර වල. ඒ කියන්නේ බින්දු කීයක් අඩු වෙනවද සහ ඒ ඩිෂන් එක ගන්නේ මේ ගොඩක් වෙලාට මේ ගොඩක් ඔය මම කම්පැනිත් එක ඩීල් කරන ඉඳ ඇකවුන්ටන්ට්. කවුන්ටන් සහ බොස් තමයි ඩිෂන් එක ගන්නේ. IT පිළිබඳ දැනුවත් තියෙන කෙනෙක් නෙමෙයි IT ඩිෂන් එක ගන්න. ඉතින් එතකොට ගොඩක් වෙලාවට කම්පැනි වල ෆේල් එකක් තමයි මේ යට තේරෙන්නේ නැහැ මේ Windows update දාන එක තමයි solution එක මේ virus scan එකක් දාන එක නෙමෙයි කියන එක. ඒක කවදාකවත් පිළිගන්නේ නැහැ. ඒක නිසා පුළුවන් නම් virus scan එකක් crack කරලා දාන එක තමයි කරන්නේ. එතකොට ඊට වඩා හොඳ අර virus එක තියාගෙන virus scan එකක් අයින් කරන මොකද අර තවත් ටිකක් resource පොඩ්ඩක් කර අඩු වෙන අර virus scan එකට යන එකනේ. ඒ වගේ ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ. මේ ළඟදිත් එක කම්පැනි එක මේ ඒගොල්ලන්ගේ සර්වර් එක වෛරස් ඇවිල්ලා කියලා වෙන සමාගමකින් ඒ සමාග ඒගොල්ලන්ගේ සිස්ටම් එක දුවනවා මේ මොකක්ද කවුන්ටින් හරි මොකක් හරි කන්තික වෛරස් එක ඉන්නවා කියලා හේතුවක් කියලා තිබ්බා. චෙක් කළා බලනකොට ඇත්තටම වෛරස් කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ මේ මැෂින් එකේ. ඒ වුණාට අර ඒ වගේ සමාල්ලාට නිකන් උත්තර දෙනවා මොකක් හරි වැඩ කරන්න දෙනවා වෛරස් එකක් තමයි කියලා. හරියට හොයලා බලන්නේ නැතුව බලනකොට මේ මැෂින් එක ඇත්තටම දි Windows ෆයිල් කරප්ට් වෙච්ච ප්‍රශ්නය. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා නේ මුත්. තව ප්‍රශ්නයකට යමුද ගාලින්ද? ඔව්. සම්ලි ගත්තත් එහෙම මගේ කම්පියුටරේ එන්නේ නැණි දායි වහන්නේ පොඩ්ඩක්. මේ ඉතින් කොහොම හරි මේ ප්‍රශ්න ගන්න එකත් මට මතක නැතර තමයි මේ ඉරුණාද? හරි. මේ අලුත් motherboard එකක් සහ CPU එකක් මිලදී ගන්න වඩා දාස් කරනවලු. ඒ සඳහා සුදුසු ස්ථානයක් සහ වඩා හොඳ වෙළඳාමයක් සහ සුදුසු මාදිලිය සඳහන් කරන් දිශාන් තමයි අහන්නේ. මේකත් මම හිතන්නේ අපේ group එකේ මේ කියන්නේ tech කතා මේ website එකේ දින form එක පුරවලා අහ ප්‍රශ්නයක්. ඇත්තනම මේ මෙතෙන්දී කතා කරන්න ඕන ප්‍රශ්න දෙක තුනක් තියෙනවා. අපි මම හිතන්නේ ඉස්සරහත් ඔය tech කතා වල කතා කරලා දිනවා. පරිගණකයන් ගන්නකොට බලන්න ඕනේ මොනවද කියලා. පරිගණකයක් ගන්නකොට ඉස්සෙල්ලම බලන්න ඕනේ තමයි තමන් පරිගණකේ කරන්න යන්නේ මොකද්ද කියලා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම තමන් ගේම් ප්ලේ කරන්න යනවා නම් එහෙම නැත්නම් graphic design වගේ කරන්න යනවාද නැත්නම් ඇත්තටම Facebook යනවාද chat කරන්න විතරද ඕනේ word document වැඩ කරන්නද ඕනේ ඒ වගේ දේවල් බැලුවාම අපිට ඊළඟට බලන්න පුළුවන්. දැන් අපි තුම අපි ගේම් ප්ලේ කරන්න යනවා. ගේම් ප්ලේ කරනවා මම මේ Call of Duty තමයි ගහන්නේ. Call of Duty ගහනවා නම් මගේ version එක ගහන්න මට ඕන minimum requirement මොනවාද කියලා මට දැනගන්න පුළුවන් Call of Duty website එකට ගිහිල්ලා. ඒ මම play කරන version එකට තියෙන hardware minimum requirement එකක් ඒගොල්ලෝ කියන මේ වගේ processor එකක් ඕනේ, මේ වගේ VGA card එකක් ඕනේ, මේ වගේ RAM එකක් ඕනේ කියලා කියනවා. ඊට පස්සේ මම Photoshop වගේ පාවිච්චි කරනවා නම් Photoshop වල minimum requirement එකක් තියෙනවා. සමහරවිට Pentium 4 වගේ පරිගණකයක්. එතකොට ඒකට 2GB RAM ඕනේ. ඊට පස්සේ මේ වගේ VGA card එකක් ඕනේ. ඊළඟට operating system එක මම දාන්නේ Windows 7 නම් ඒකට requirement එකක් තියෙනවා minimum 2GB RAM තියෙන්න ඕනේ. ඊට පස්සේ operating system එකේ hard disk එකේ මෙච්චරක් ඉඩ තියෙන්න ඕනේ කියලා කියනවා. ඉතින් එතකොට තමන්ට හදන්න පුළුවන් operating system එකේ minimum 2GB නම් හරි 2GB තියෙනවා. ඊට පස්සේ තමන්ගේ application එකේ minimum 2GB නම් එතකොට ඒ දෙක එකව කරාම 4GB RAM එකක් අඩුම වශයෙන් ඔය computer එකට අවශ්‍ය සාමාන්‍ය විදිහට වැඩ කරනවා. ඊට පස්සේ VGA card උත් එහෙමයි. ඒ කියන්නේ VGA card නම් ගොඩක් වෙලාවට සාමාන්‍ය ඔය ගේම් ගහන එක ඇරුණාම සාමාන්‍ය වැඩ කරන හැම එකටම ඔන් බෝඩ් වෙන VGA කාඩ් එක 99% වෙලාවට ඇත්තටම ඇති. ගොඩක් වෙලාවට graphic design වගේ video editing වගේ දේවල් කරන්නේ නැත්නම් එහෙම නැත්නම් ඊළඟට තමන් ගන්න ඕනේ ඒ external VGA කාඩ් එකක් හෝ සමහර motherboard තියෙන හොඳ VGA කාඩ් ඔන් බෝඩ් වෙන. ඉතින් මේ දෙක බලලා ඒක තීරණය කරන්න ඕනේ මේ වගේ VGA කාඩ් එකක් තමයි ඕනි කරන්නේ. නැවතත් VGA කාඩ් එක ගන්න ගියාම කඩේට ගින් කියන්න එපා. මට 5 ටේ RAM තියෙන VGA කාඩ් එකක් දෙන්න කියලා. ඒකනේ විජේ කාඩ් එක වෙනුවට උත්තරේ. ඇත්තටම විජේ කාඩ් එකේ තියෙන ග්‍රැෆික් ප්‍රොසෙසර් එක මොකද? ඒකත් හරියට කම්පියුටර් එකක් ගන්නකොට අපි මදර් බෝඩ් එකට Intel Pentium 4 එකක්ද, Celeron එකක්ද, Dual Core එකක්ද, i7 එකක්ද, i5 එකක්ද වගේ විජේ කාඩ් එකට ප්‍රොසෙසර් එකක් සහ මෙමරි තියෙනවා. අපි කඩේකට ගිහලා කම්පියුටර් එකක් ගන්නට කියනවා මට 4GB කම්පියුටර් එකක් දෙන්න කියලා. ඉස්සර නම් කිව්වා එහෙම නේ, දැන් කට්ටිය දන්නවනේ මේක Pentium 4 කම්පියුටර් එකක්ද මොකද්ද කියලා. ඒක නිසා ওই දෙකත් හැම විසම බැලන්ස් වෙන විදියට තමයි ගන්න ඕනේ. ඉතින් ඔය ඔක්කොම හදාගත්තම සමන් තීරණය කරන්න පුළුවන් අපිට i5 එකක් දන්නේ. දැන් මම නම් දාගන්නේ සාමාන්‍යයෙන් අද කාලේ සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක්ට උපරිම වශයෙන් i5 එකක් වැඩිත් එක්ක. සෙකන්ඩ් ජෙනරේෂන් වෙනුවෙන් දැන් ෆස්ට් ජෙනරේෂන් i5 එකක් ඇති RAM එක සාමාන්‍යයෙන් 4GB වුන. තවත් මතක තියාගන්න දෙයක් තමයි RAM එක 4GB ගහනවා නම් තමන්ගේ ඔපරේටින් සිස්ටම් එක 64 bit වෙන්න ඕනේ. නැත්තම් 3.5 ගන්නේ RAM එක. ඉතින් ඒක නිසා 64 bit operating system එකක් අවශ්‍යයි. ඔය එක පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන මේ ඉන්ස්ටෝල් කරන වෙලාවේදී නේද? මොකද දැන් අලුත් operating system ඔක්කොම 64 bit support කරනවා. ඒකින්ද ඉන්ස්ටෝල් කරන වෙලාවේදී 64 bit version එක දාගන්න සැලකිලිමත් වුණා නම් හොඳයි. ඔව්. ඒ කියන්නේ OS එක install කරනකොට 64 bit OS එකක් දාන්න ඕන, නැතු 32 bit CD එකකින් 64 install කරන්න බැහැ. ඒක මතක තියාගන්න. computer own එකක් 64 bit සහය දක්වන්න. ඉතින් motherboard ගන්නකොට සාමාන්‍ය recommendation එක තමයි ටිකක් Intel chip processor එකක් ගන්න තමයි ගන්න. Intel chip set එකක් ගන්න කියලා. Intel chip set එක කියන්නේ motherboard එකේ තියෙන ICs, ඒ කියන්නේ chips ටික Intel වෙන්න ඕනේ කියන එක. ඉතින් ඒක ගොඩක් වෙලාවට හොඳයි. එහෙම match වෙන්න ගන්න එක. i5 වගේ එකක් ගත්තොත් එහෙම i5 processor එකකට හරියන motherboard මොනවද කියලා ගොඩක් වෙලාවට ගන්න කඩේට ගියාම ඒගොල්ලෝ කියන මේ motherboard එකේ ගහන්න පුළුවන් කියලා. Tamanට සැකයක් තියෙනවා නම් කියන්න පුළුවන් මට පොඩ්ඩක් motherboard එක manual එක දෙන්න කියලා. manual එක දිගේ අරලා බලන්න පුළුවන් මේකට දාන්න පුළුවන් process මොනවද. ඒ process තියෙන number එක තියෙන. එතකොට බලන්න පුළුවන් Taman ගන්න processor එකට මේ motherboard එක ගැලපෙනවා කියලා. මොකද socket එක විතරක් හරියනවා කියලා motherboard එක ගැලපෙනවා කියලා කියන්න බෑ. ඊට පස්සේ motherboard එකේ model number එක කඩෙන් ඉල්ලගන්නේ. පළවෙනි දවසම ගිහලා ගන්න ඕනෙත් නෑ නේ බුද්ධික. ඔව්. මොන කියන්නේ ගණන් ලියා ගන්න කොල්. මම නම් කරන්නේ සාමාන්‍යයෙන් කොලයක් අරන් ගිහලා මේ motherboard එකේ මේ ගණන්, මේ processor එක මේ ගණන්, මේක මේ ගණන් කියලා පළවෙනි දවසේ ලියාගෙන. ඊළඟට කරන්නේ මම ගෙදර ඇවිල්ලා මේ motherboard එකේ model එක internet එකේ ගහලා බලනවා. අපි හිතමු මං ගන්නේ Foxconn P61 motherboard එකක් කියලා. Foxconn P61 motherboard issues කියලා. ගහලා බලලා මං net එකේ search කරලා බලන මේ motherboard එකේ දන්න මොන හරි issues හැමෝටම ආපු මොන හරි issue එකක් තියෙනවද කියලා. ගොඩක් වෙලාවට ලංකාවේ තියෙන portal නම් ඒ issue එකක් තියෙනවා. ඉතින් ඒකට හේතුව ලංකාවට ගේන්නේ අර පොඩ්ඩක් ගුණාත්මක භාවයෙන් අඩු motherboard හින්දා. සාමාන්‍යයෙන් දැනට හොඳයි කියන්න පුළුවන් මේ motherboard තියෙන Intel. මම දන්න තරමින් නම් ප්‍රශ්න එනවා Intel motherboard වල. ඇයි කියලා මටත් හිතා ගන්න බෑ මෙහෙට එන board වල ප්‍රශ්නයක්ද කියලා. Intel කියලා කියන්නේ Intel ළම හදන motherboard. ගොඩක් වෙලා dust එහෙම temperature වෙනස් වෙනකොට මේ motherboard වල ප්‍රශ්නයක් එනවා. හැබැයි අපේ office එකේම පාවිච්චි කරන AC හැමතිස්සෙම තියෙන හින්දා ඒක ගැටලුවක් වෙලා නැහැ. නමුත් මං ගෙදරත් motherboard එකක් තිබිලා ප්‍රශ්නයක් ආවා. Foxconn වගේ ඒවා සාමාන්‍ය මුදලට යම් කිසි වාසියක් තියෙනවා. ගේමින් වගේ කරනවා නම් ඉතින් අර EVGA හරි නැත්නම් Asus වගේ ටිකක් high end motherboard එකක් ගන්න ඕනේ. motherboard එකේ මිල රුපියල් 30,000 විතර වෙනවා. ඊට අමතරව අඩුම මිලට යනකොට ඔය BIOS වගේ motherboard එකක් පාවිච්චි කරන්න පුළුවන්. එකම ගණින් මේ පහුගිය දවස්වල මේ මම හිතන්නේ FC එකෙන්නේ Asus කරන FC නේ. ඒගොල්ලෝ මේ ඇඩ්වර්ටයිස් කර අර 1-to-1 රිප්ලේස්මන්ට් දෙනවා කියලා 2 years යන ගන්ද කොහෙද ඒක ගොඩක් කලාවට කියන්නේ ඇඩ්වර්ටයිස් කරා නම් ඒක කරනවා ඇති මේ ඒ ඔප්ෂන් එකත් බැලුවොත් හොඳයි නේද මොකද ගොඩක් කලාවට බෝඩ් මේ එහෙම දෙනවා අඩුයිනේ නේ ඒ වගේ ගැරන්ටි එකක් දීලා මොකද ඒකම කියලා තමයි ඒගොල්ලෝ මේ ඇඩ්වර්ටයිස් කරේ 1-to-1 රිප්ලේස්මන්ට් එකක් දෙනවා කියලා Asus motherboard වලට ඔව් ඒක හොඳයි නේද බුද්ධිගේ එහෙම දෙනවා කියලා ඒගොල්ලොම කියනවනේ ගොඩක් වෙලාට මේ Unity Plaza එකේ හැමෝම ඇත්තම කතා කරන ප්‍රශ්නේ තමයි මේ motherboard ගොඩක් වෙලා repair කරනවා. ඔව් repair කරනවා කියන්නේ motherboard වල ගොඩක් වෙලාට එන ප්‍රශ්නේ අතර condenser එක පොඩ්ඩක් ඉදිමෙනවා. ඒ වගේ ඒවා වෙන්නේ සමහරවිට sound වැඩ කරන්න නැතු ගියාම ඒ වගේ වුණාම sound chip එක වෙන motherboard එකේ සමාන එකකින් ගලවලා sound chip එක මාරු කරනවා. එහෙම නැත්නම් අර condenser ටික මාරු කරනවා. ඉතින් warranty කියලා ගොඩක් වෙලාට එන්නේ ඕවා තමයි. එහෙම නැත්නම් වේවිට කලින් ඒ જાති හදම motherboard එක Tamanට දීලා අරක පස්සේ හදලා ඒගොල්ලෝ මාරු කරගන්න ගොඩක් වෙලානේ manufacturer replacement එක ලංකාවට එන්නේ නැහැ වගේ. ඒ කියන්නේ මේගොල්ලෝ මේක ඇත්තටම රටේවල මාරු කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔය වගේ agent කෙනෙක්ගෙන් ගන්න එක දැන් උදාහරණයක් ගත්තා EVGA වගේ motherboard නම් ගොඩක් වෙලාට ඒගොල්ල අපව යවලා කරනවා මේ මොකද හැමදිස් වැඩිය ඒව නැති හින්ද බුද්ධික කියන්නේ රිප්ලේස්මන්ට් එකක් එහෙම හදලා දෙන්නවක් නැති හින්ද. ඉතින් අසුස් වගේ මද පොඩක් ගත්තොත් නමුත් මිල ලොකු වෙනසක් තියෙනවා නේද බුද්ධික? මිල නම් ඇත්තටම බැලුවේ නැහැ මේ අර ගොඩක් ඒගොල්ල ඊමේල් මාකටිං කැම්පේන් එකක් තිබුණා මේ ඒ වගේ 1-to-1 රිප්ලේස්මන්ට් එකක් දෙනවා කියලා පොඩ්ඩක් ඒකෙන්ද කවුද ප්‍රශ්නේ අහලා දුන්නේ මේ දිලීප හරි කවුරු හරි නේ. එයා පොඩ්ඩක් බලනවා නම් මේ FC එකෙත් බැලුවා නම් හොඳයි නේද? ඔව්. නිපුණ පොඩි ආගුමන්ට් එකක් ගේන ඉන්ටෙල් මේ චයිනා ගන්නකොට කචල් කියලා. අහා ඉන්ටෙල් නෙමෙයි මේ ලංකාවේ තියෙන හැම මදර්බෝඩ්ඩම හදන්නේ චීනෙ. ලංකාවේ ලෝකේ. ඒක නිසා ඒක ඉන්ටෙල් හෝ ෆොක්ස්කොන් හෝ මොකක්ද කියලා අදාළත් නැහැ. මේකම හදන්නේ චීනෙ. ඒක රටේ ප්‍රශ්න නෙමෙයි දිනේ මැනුෆැක්චරින් ප්‍රොසෙස් වලදී තියෙන ක්වොලිටි කන්ට්‍රෝල් ප්‍රශ්නයක්. හා අපේ ලංකාවේ අය කියන්නේ සමහරලාට ගොඩක් වෙලාට මැනුෆැක්චරර් ෆෝල්ට් තියෙන මදර්බෝඩ්ස් තියෙනවා. ඒවා රිජෙක්ට් කරාම ඔය පිට රටවල විශේෂයෙන් සිංගප්පූරු වගේ මේගොල්ලෝ ලොට් පිටින් ඒවා මෙහෙ ගෙනල්ලා විකුණනවා. ඒක තමයි ඇත්ත කතාව. ඇත්තටම මේ මදර්බෝඩ් හදන එකවක්වත් කාගෙක්වත් ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඉතින් එතකොට තමයි ගොඩක් වෙලාට වොරන්ටි එහෙම ක්ලේම් කරන්න බැරි වෙන්නේ. මොකද ආයි මැනුෆැක්චරර්ට යවන්න බෑනේ මේක වොරන්ටි එකක් ක්ලේම් කරන්න. ඉතින් ඒ ප්‍රශ්නේ තමයි තියෙන්නේ ඇත්තටම. තව ප්‍රශ්නයකට යමු නේද? නිපුණ ඒකට උත්තරයක් තව එකක් දෙනවා chat room එකේ. මේ යා කියන ගිගාබයිට් තායිවාන් එනවලු. මම නම් තාම දැකලා නැහැ තායිවාන් බඩ පොඩ ගිගාබයිට් එන්නේ නම්. හැබැයි චයිනීස් තමයි. මයිතන හැමදාම වගේ අහන ප්‍රශ්නයක් තියෙනවා බුද්ධික. Intel ද හොඳ AMD ද කියලා නේ. මයිතන්නේ පරිගේ වැඩසටහනක් අහුවා නම් අපි ඕක ගැන දීර්ඝ කාලිනව කතා කරන්නේ. ඉන්ටල් AMD හොඳ හොඳ කියන එක පැත්තකින් තියලා අපි හිතමු දැන් මෙහෙදි ලංකාවෙන් ගත්තට පස්සේ වොරන්ටි හම්බෙන්නේ කොහොමද රිප්ලේස්මන්ට් කොහොමද එහෙම කියලා බැලුවොත් එහෙම බැලුවොත් නම් ඉතින් කියන්න වෙන්නේ ඉන්ටල් ගන්න කියලා තමයි. මොකද AMD හොයා ගන්න අඩුවින්ද නේද? තව ප්‍රශ්නයකට යමු නේද අපි එහෙනම්. හරි. LED mini projectors ගැන විස්තර කරන්නලු. පන්ති කාමරයකට ගැලපෙයිද? LED mini projectors කියලා කියන්නේ ඇත්තටම මේ පොඩි LED එකක්, white LED එකක් තියෙන අපි projector එක වැඩ කරන්නට ගිය සතියේදී කවද කතා කරන්නේ. ඔව් ඒකේ light source එක වෙනුවට පොඩි LED එකක් ඇවිල්ලා පොඩි size එක ප්‍රමාණයට තියෙන. පන්ති කාමරයකට ගැලපෙන්නේ නැහැ මන්නම් හිතන්නේ දින. මොකද දන්නවද ඒක හේතුව මේ පන්ති කාමරයක් කියන්නේ පොඩක් ආලෝකයේ තියෙන තැනක් නේ බුද්ධික. පොඩක් තීව්‍ර ආලෝකයක් තියෙන අරිට කරවල කරන්න ක්‍රමයකුත් නැහැනේ. ඉතින් ඒක නිසා පන්ති කාමරයකට නම් මේ වගේ එකක් ගොඩක් වෙලාට ගැලපෙන්නේ නැහැ. හොඳට බ්‍රයිට්නස් වගේ තියෙන එකක් පාවිච්චි කරන එක හොඳයි කියලා තමයි අන්දරට කියන්න වෙන්නේ. ඒක ඉතින් තවත් කාලින්ග දැන් ওই පන්ති කාමරයක් කොහම ඔච්චර කට්ටි ඉන්නවද ඒ වගේ දේවලුත් වෙන මේ සාමාන්‍යයෙන් 10ක් 15ක් වගේ දෙනෙක් ඉන්න පොඩි එකක් නම් එච්චරම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ අර වටෙන් එන ආලෝකය අඩු කරගන්න විදිහක් තියෙනවනේ. ඔව්. මොකද දැන් ගොඩක් වෙලාට ප්‍රොජෙක්ටර් වලින් ලොකු තිරයක් ගන්න බෑ. සාමාන්‍යයෙන් අඩි 2 3ක් වගේ ප්‍රමාණයේ තිරයක් තමයි ඉන්නේ. ඒකත් ගොඩක් බ්‍රයිට්නස් එකම අඩුයි. විශේෂයෙන් පවර්පොයින්ට් එකෙන් පෙන්වන රූපදී මම දැකපු එකක් තමයි ටිකක් ගොඩාක් අඩු එළියකට තමයි මේක පේන්නේ. ඔව්. ඒක නිසා ප්‍රශ්නයක් තියෙනවා. ඒකේ දාර තියෙන එකම වාසිය තමයි මේ බොහොම පොඩි ප්‍රොජෙක්ටර් එක. අනිත් එක කරන්ට් එක යනවා සැහැන්න අඩුයි නේද? ඒ වගේ වාසි ටිකක් තමයි තියෙන්නේ. ඔව්. මේ PL දිගටම chat room එකේ ප්‍රශ්නයක් cut and paste කරන PL නෙමෙයි අතට මේ පොන්ටියා. මේ news rim uncovers 4G LTE BlackBerry playbook. මේක හොඳයිද? අංකයේ කතාව තමයි ලංකාවට කිසි තේරුමක් නැහැ. මොකද LTE ලංකාවේ නැති නිසා. ඕක ලංකාවට ඉතින් තේරුමකුත් නැහැ. සාමාන්‍ය BlackBerry playbook කියලා කියන්නේ අනේ මන් දන්නේ කිසිම වැඩක් ඇති එකක් නම් නෙමෙයි. මේ මීට කලින් generation එකේ playbook නම් තියෙනවා මෙහෙ නේද? ගන්න මම දන්නේ 40කට 54 වගේ ගන්න පුළුවන් නේ. ඒ වුණාට බලන් ගියාම බුද්ධිගේ ඒකට අවශ්‍ය application අපි Android හා iOS වලට තියෙන තරණුත් නැහැ. ඒකේ තියෙන features අඩු ගන්න email එකක්වත් හරියන්නේ නැහැ නේ. ඉතින් ප්‍රශ්නේ තියෙන බෝක පාවිච්චි කරන BlackBerry ලගේ අර මෝඩ සර්විස් එක ගන්නත් ඕනේ. ඉතින් ඒ නිසා මෝඩ සර්විස් එක කියලා කියන්නේ නැහැ ඇත්තටම. ඊමේල් සර්විස් එක ගන්නත් ඕනේ. ඉතින් ඒක නිසා වැඩක් නැහැ. මගේ නම් අදහස් තමයි කිසිම තේරුමක් නැහැ කියන්නේ. මේ ඒකට හේතුව තමයි මොකද ඔපරේටින් සිස්ටම් එකේ ඒගොල්ලන්ගේ ඔපරේටින් සිස්ටම් එකක් තියෙන්නේ BlackBerry කියලා කියන අර ඉස්සර අපි Nokia ගැන හැමතිස්සම කියන වගේ සමාන තමයි. ඉතින් ඒ නිසා ඒ වගේ එකක් ගන්න ගත්තටම මේ තීරු ගන්න නැහැ මේ පොන්ටිය. අකීල් කියන රිම් මොනා කරත් කචල් කියලා. ඒක නම් ඇත්ත. මේ 32 bit OS versus 64 bit OS කියන්නේ මොකක්ද කියලා chat එකේ කට්ටිය අහනවා. ප්‍රශ්නේ අහුවේ නම් ඇත්තනෝ තරිනු. මොකද්ද පුතේ? ඒතරම් මේ 32 64 කියලා කියන්නේ මේ OS එකට හෑන්ඩල් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් OS එකේ instruction issue කරනවනේ. ඒක හෑන්ඩල් කරගන්න පුළුවන් ඒ කියන්නේ instruction size එක තමයි ඇත්තටම ගාලින්ග එහෙම කියන්නේ. මේ ඊළඟට මේ මයික් එක පොඩ්ඩක් දික මයික් එක හදා ගන්නක මේ මම කියන්නම් මේ ඇත්තටම කිව්වොත් එහෙම අපි හිතමු 32ක් කියලා කිව්වොත් එහෙම ප්‍රොසෙසර් එකට එක පාටට අපි හිතමු අකුරු 32ක වචනයක් තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියනවා බුද්ධිකට මොන හරි දෙයක් කියනවා නම් අර අපි කඩවල දැන් සාමාන්‍ය අපි කන්න ගියාම බුද්ධික් කියනවා මේ කඩේ ඉන්න වේටර්ගේ රෙජිස්ට්‍රියේ සාමාන්‍ය බිට් 3ක් විතර තියෙන්නේ කියලා. කැමදාටි 4ක් කිව්වොත් එම අන්තිමට කියන එක හැලෙනවා. ඒ කියන්නේ මුලින්ම මේ අන්තිමට කියප එක හැලෙනවා මොකද අර රෙජිස්ට්‍රියේ දාන්න පුළුවන් 3යි. එතකොට අපි දැන් සාමාන්‍යයෙන් ගිහලා මට තෝසේ මෙයාට ඉන්දියාප්ප බුද්ධිකට වඩේ චම්ලිට ෆැන්ටා කිව්වොත් එම තම්ලිට ෆැන්ටා කියන්නේ නැහැ. මොකද අර 3නේ වැටේ. ඒ වගේ තමයි ප්‍රොසෙසරලත් බස් එකක් කියලා දිනවා. බස් එකක් කියන එක අපි ගත්තොත් එහෙම පාරක එක පාරට ගමන් කරන්න පුළුවන් මේ අපි හොඳ ලංකාව තව අවුරුදු කීපකින් දිනුනෙලා එක පාරට බස් යන්න පුළුවන් 32ක් එක පාරට මෙහෙම පැරලලි රන් කරන්න පුළුවන් 32ක්. එතකොට ඇමරිකාවේ පුළුවන් බස් 64ක් යන 64ක් කියලා කියන්නේ එක පෝලෙමඩ බස් 64ක්. එතකොට ගත්තොත් එහෙම අපි ওই බස් වල යන්නේ අපේ දත්ත කියලා කියමුක එක බස් එකේ දත්ත ගොඩක් යනවනම් එක බස් එකකට දාන්න පුළුවන් එක්කෙනානම් 30 දෙනෙක් එක පාට මේ යන්න පුළුවන් ජනාධිපති කාර්යාලය ඇතුළට. ඒක තමයි ප්‍රොසෙසර් එක. එතකොට දෙවෙනි කෙනා එනකොටත් යම්කිසි වෙලාවකට මොකද ඊට පස්සේ පස්සෙන් එන බස් පේලියෙන් තමයි 60 එතකොට 64ක් වෙනකන් යන්නේ. නමුත් 64 bit උනහම එක පාටම 64 දෙනෙක් ඇතුළට යන්න පුළුවන්. එතකොට ප්‍රොසෙසර් එකේ එක සයිකල් එකකට වෙන. ප්‍රොසෙසර් එක අපි මෙගාහර්ට්ස් වලින් කිව්වම ඒක සයිකල් එකක් එක. මෙහෙම සයිකල් එකක් වගේ එකක් සයිකල් කියලා කියන්නේ යම් කිසි දෙයක් වෙන්න මුලින් ඉඳන් අගට යන කාලය වගේ ගත්තාම සයිකල් එකක් ඇතුළත වෙන වැඩ ප්‍රමාණය ඩබල් වෙනවා කියන එක තමයි තියරටිකලි කියන්න පුළුවන් නේ බුද්ධි. ප්‍රැක්ටිකලි මේ වෙන්නේ නැහැ. ඔව් ඒකම මේ අර මෙමරි එක ඇඩ්‍රස් කරනවානේ ප්‍රොසෙසර් එකේ. ඒකත් ඒ කියන්නේ OS එකකින් මෙමරි එක කොච්චර ඇඩ්‍රස් කරන්න පුළුවන්. ඒ කියන්නේ දෙකේ කීවෙනි බලයක් වෙනකන් මෙමරි ඇඩ්‍රස් එක වැඩ කරන්න පුළුවන්ද කියන එකත් 64.32 මත ඩිපෙන්ඩ් වෙනවා. ඔව් ඒක ඇත්තනම මේ තියරටිකලි ෆිසිකල් ලිමිටේෂන් එකක් තියෙනවා 32 bit OS වල 3.5 නේද? ඔව් 3.5 GB විතර වගේ. මම හිතන්නේ මං කම්පියුටර් දින කාලේ කවදක්වත් දෙන්නේ නැහැ මගේ කම්පියුටරේට 4GB RAM එකක් තියෙනවා. මට තාමත් මතකයි බුද්ධික මං එක කම්පියුටරයක් මම හිතන්නේ අලුත් කම්පියුටරයක් කියලා මට ඉස්සෙල්ලම හදන්න හම්බුනේ Celeron 400 එකක්. මම හිතන්නේ පුදුම විදියට සල්ලි එක්කව කරලා අම්මලාට අඬලා මදර්බෝඩ් ගෙනල්ලා ඒ කාලේ අර ප්‍රොසෙසර් එකේ තිබ්බේ slot 1 කියලා. Pentium 2 කාලේ අපිට Celeron processor එක slot 1 card එකකට ගහලා ඒක motherboard එකට ගහලා තමයි high කරන්නේ 4400 speed එක. Intel processor එක ගන්න සල්ලි නැහැ. ඉතින් Celeron එකක් තමයි ගත්තේ. අරගෙන RAM එක මට ඉතින් හරි ආසාවක් තිබ්බ 64MB දාගන්න. මේ 64MB RAM එකක් ඒ කාලේ මොකක් හරි සමාගමක් වහලා හරි මොකක් හරි ප්‍රශ්නයක්. ඉතින් RAM එකේ මිල බුද්ධික හිතන්නේ කීයද? රුපියල් 6000 14000 දින RAM එකයි කියලා hard disk එකක් මට මතක ඉන්නද 9GB වගේ. නෑ 9 නෑ 10GB හරි. ඒ hard එක තාමත් දින quantum fireball hard එකක් තාමත් වැඩ කරනවා. ඉතින් ඔයගේ තමයි මේ ඒ කාලේ ඉතින් කවුද හිතුවේ කම්පියුටරේට 4GB ගායි කියලා 64MB ගහපු අපි. ඉතින් ඕකෙන්ද 64 bit වල දැන් මාරෙන 64 bit එක security wise ගත්තොත් එහෙම ගොඩක් වෙලාට අලුතෙන්ම rewrite කරපු code එකක් හින්දා බුද්ධික මේ security පැත්තට ටිකක් හොඳට තියෙනවා නේද? උදාහරණයකට අපේ දැන් Windows R2 තියෙන සර්වර්ස් තනි කර දැන් Windows සර්වර්ස් දැන් ඉස්සරහට එනවා එකක් අත 32 වෙන්නේ නැහැ. ඔක්කොම 64 වෙන්නේ. يعني Windows 2008 වල R2 release එකෙන් පස්සේ සියලුම සර්වර් 64 bit. Apple land දැන් try කරන OS එක full 64 කරන්නේ. තාම completely 64 bit නෙමෙයි. ඔව් තාම මොකද machine තියෙනවනේ මේ 64 support කරන්නේ නැති ඔයකින්ද? ඔව්. මේ ඒකයි කලින් ඉස්සෙල්ලා මේ පොඩි ප්‍රශ්න වගේක් තිබුණා මේ 64 bit OS එකක් දාගත්තාම ඒවට compatible software නැතුව drivers නැතුව එහෙම එහෙම ප්‍රශ්න දුන්නා. හැබැයි දැන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන අපි කියන අපි නිතර පාවිච්චි කරන ඕන එකක් support කරන 64 bit නේ. ඔව්. I think ඉස්සරහ නම් drivers එහෙම ගැටලු තිබ්බා. ඒ දවසල Windows ඔය මේ XP 64 bit ආපු කාලේ drivers මොකද drivers ඔක්කොම අලුතෙන් ලියන්න ඕනද 32 drivers දාන්න බෑ. ඒ වගේ ගැටලුද දැන් නම් ඉතින් එහෙම ප්‍රශ්නයක් ඇත්තෙම නෑ වගේ. මොකද 32 bit application 64 වල install කරන්න බලන කිසි ගැටලුවක් නෑ වැඩ කරන. ඔව්. ඉතින් අර මගින රෙකමෙන්ඩේෂන් එක දැන් හැකි අවස්ථාවකම 64 දාගන්න කියන එක. ඒක ඉතින් කොකටත් හොඳයි. ඔයි දන්නේ ඊළඟ ප්‍රශ්නෙට යමු නේද? දිලීප අහලා තියෙන්නේ හැමදාම වගේ මගේ පොඩි network එක මේ Apple කට්ටිය deactivate කරගන්නවා. deactivate කරගන්න අවස්ථාවලදී අපේ VNC එක එන්නේ නැහැ. හරි මේකට කලින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කොහොම ටෙක් අතා iPad එක VNC දුවන්නේ කියලා. මේක ඇත්තටම jailbreak කරලා තින්නේ. jailbreak කරලා හින්දා අපිට පොඩි application එකක් මේකේ දාලා තිනවා. ඒකේ නම කිව්වොත් එහෙම චම්ලි ගත්තට කමන්නේ නැහැ මේක. මේ VNC කියලා. මේ නම පේන ඇති VNCY. VNC තමයි දාලා තියෙන්නේ. මේක root දානවා නම් මේ jailbreak කරපු එකක් වෙන්න ඕනේ. CDI එකෙන් download කරලා දාන්න පුළුවන්. download කරලා දැම්මට පස්සේ මේ කිසි ගැටලුවක් නැහැ. මේ පාවිච්චි කරන්න පුළුවන් VNC. ඊළඟට chat එකෙත් කතාවක් යනවා මම දැක්කා. මේ Android phone වලට VNC ඒ කියන්නේ ඇත්තරම මේ අයිස්ක්‍රීම් ඇහුවේ Android device එකක screen එකක් PC එකට ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා. ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි Galaxy Nexus වගේ එකක් පාවිච්චි කරන්න. මේ වගේ එකක් පාවිච්චි කරොත් එහෙම මේකේ HDMI ඒ කියන්නේ අතර micro USB to HDMI converter එකක් ගන්න තියෙනවා. ඒ converter එක හරහා HDMI out එකක් ගන්න පුළුවන්. HDMI capture card එකක් තියෙනවා නේද computer-ේ. HDMI capture card එක හරහා screen එක computer-ට ගන්න පුළුවන් video එකක් හැටියට. එහෙම නැත්නම් VNC servers තියෙනවා. මේකත් root කරලා තියෙනවා නම් දාලා VNC විදියට sorry screen එක ගන්නත් පුළුවන්. ඒක තමයි ක්‍රම දෙක. ප්‍රශ්නේ ඇවිල්ලා මේ දිලීප අහන්නේ මේ දිලීප අහන ප්‍රශ්නේ එන්න කලින් ආය අර පැත්තර මාරු කරලා මේ පැත්තර පොඩ්ඩක් ගන්න වෙනවා. දැන් හරියදී මේ සම්පත් වෙබ් කාඩ්ඩේ ශේෂය පරීක්ෂා කරන්නේ කෙසේ? ඩ්‍රින්කින් ඕන ප්‍රශ්නයක්. මේ ඇත්තටම මේක ක්‍රම දෙකක් තියෙන එකක් තමයි. සම්පත් බැංකුවේ අති විශිෂ්ට සේවාවක් තියෙන කෝල් සෙන්ටර් එකට කතා කරලා ආන්සර් කරපු වෙලාවක අහන්න පුළුවන් විශේෂය කීයද කියලා. එලාට හරි කැමැත්තෙන් කියයි අම්මගේ තාත්තගේ නම් අහලා බර්ත්ඩේ අහලා ශේෂ දෙක. එහෙම නැත්නම් සම්පත් net දැන් ඇත්තටම සම්පත් විශ්ව තියෙනවා නම් තමන්ට පුළුවන් බෙබ් කාඩ් එක ඇඩ් කරගන්න ඒකට. ඒකෙදී සම්පත් බැංකුවට හිතන වෙලාවට ඒක අප්ඩේට් වෙලා පේනවා. රියල් ටයිම් නම් පේන්නේ නැහැ. රියල් ටයිම් පේන්නේ නැහැ කියන්නේ තමන් දැන් පේමන්ට් එක කරොත් එහෙම දවස් 3 4කින් 5කින් 6කින් 7කින් 8කින් වගේ බලන්න පුළුවන්. මේ කලින් ඒකේ මේ SMS සර්විස් එකක් නැද්ද? SMS තියෙනවා. SMS වෙබ් කාඩ් එකට තියෙනවද කියලා නම් දන්නේ නැහැ. ක්‍රෙඩිට් කාඩ් එකට නම් පැය භාගයක් අත වගේ ඇතුළත මැසේජ් එකක් එනවා මේ ට්‍රාන්සැක්ෂන් එක ගියා කියලා. හැබැයි ඒකෙත් පොඩි ප්‍රශ්නයක් තියෙන බුද්ධික අපි US ඩොලර් වලින් එක පේමන්ට් එකක් නම් කරේ රුපී වලට කන්වර්ෂන් එක එන්නේ නැහැ. දැන් අපි ගණන් හදක් කරනවා අපිටම මගේ කාඩ්ඩේ රුපියල් 30000ක් තියෙනවා කොලේක ලියම් ගන්නවා කියමු. මම ඩොලර් 8ක පේමන්ට් එකක් කළා. ඩොලර් 8ක් අඩු වෙනවා මිස 30000න් රුපියල් කීයද කියන එක ඒගොල්ලෝ කියන්නේ නැහැ. ඉතින් එතකොට සම්පත් බැංකුවේ වෙබ්සයිට් එකට ගිහලා එක්ස්චේන්ජ් රේට් එක හදලා හැදුවත් ඒක හරියන්නේ නැහැ. ඒගොල්ලෝ මයි දන්නේ කාඩ් වලට වැඩිපුර ගාණක් අය කරනවා. ඒයි කියලා නම් දන්නේ නැහැ. ඒක ඒකට ස්ටේට්මන්ට් එක අහම තමයි බලන්න වෙන්නේ. ආ වෙබ් කාඩ් වලට ස්ටේට්මන්ට් එක එන්නේ නේ. ඔය වෙබ් කාඩ් එක බලන්න වෙන්නේ. ලොකු ප්‍රශ්නයක් තමයි ඉතින්. ඒක තමයි කේස් එක. ඊළඟට බලන්න ඒගොල්ලෝ හැම විෂ ඔන්ලයින් account එකේ වෙබ් කාඩ් එක ඇඩ් කරගන්න කියලා තමයි ඉතින් chat room එකේ CGMX උත් කියන්නේ. CGMX එකේ කලින් පොඩි මේ කතාවක් කියලා කියලා තිබ්බා, මේ ටෙක් කතාවල හොඳ නැද්ද කියලා ප්‍රෝග්‍රෑමින් ගැන සෙමිනා එකක් කරා. ප්‍රෝග්‍රෑමින් ගැන කිව්වම ඉතින් ප්‍රෝග්‍රෑමින් ටෙක්නික් උගන්නන්න ඉතින් ලැන්ග්වේජ් එකකුත් තෝරන්න මොකක් කරන්නේ නේද කලින්. ඔව් නරකද බුද්ධිකට C පුළුවන් ඉඳලා C++ වගේ එකක් අපි ගන්නොත් වීඩියෝ හදලා. ඇත්තටම හොඳයිද? බුද්ධිකට පුළුවන්ද? එහෙමත් එකක් තියෙනවා ගාලි. ඒ කියන්නේ වැඩ කරනවායි උගන්නනවායි කියන්නේ දෙකක් නේ. මේක කරන්නේ තර දැන් කරන්න දෙයක් නැති නේද? ඇත්තම ඒ කියන්නේ අපි ඉතින් තාම මේ පුරුදු වෙමින් පවතිනවා. මේ මොනවා හරි කාට හරි පැහැදිලි කරලා දෙන්නේ කොහොමද සරලව ඒ වගේ දේවල්. ඒකින්ද අර උගන්නන්න විශේෂ හැකියාවක් තියෙන සමහරුන්ට දන්න දේවල් කියා දෙන්න පුළුවන්. මේ ඒකම ඉතින් ප්‍රෝග්‍රෑමින් ගැන සෙමිනා එකක් කිව්වහම ඉතින් ඒකෙත් එක කෑල්ලක් අපිට තෝරගන්න වෙනවා අනිවාර්යයෙන්. මොකද ප්‍රෝග්‍රෑමින් ගැන කියලා මොනවද ප්‍රෝග්‍රෑමින් ගැන කියලා දෙන්නේ කියලා. මොකද මේ ප්‍රෝග්‍රෑමින් කිව්වහම ප්‍රෝග්‍රෑමින් කියන්නේ මොකද්ද, ලැන්ග්වේජ් එකක් කියන්නේ මොකද්ද, එහෙම එක තැනකට යන්න පුළුවන්. ඊළඟට ලැන්ග්වේජ් එකක් ඕනි වෙනවා ප්‍රෝග්‍රෑමින් ටෙක්නික් උගන්න. ඒ වගේ මේ සමහර විට ඉතින් අපිට මීට ගලනොත් අපි දවසක් කතා කරා නේද ගාලින්. ඒ කියන්නේ මයික්‍රොසොෆ්ට් ටෙක්නොලොජිස් වලට, ජාවා වලට, ඒ වගේ මේ අපිට වෙනම පොඩ්කාස්ට් එකක් කරන්න පුළුවන්ද කියලා. ඒ වගේ වෙන වෙනම ඒවට ඒ වගේ කතා නම් අපි නිකුත් ආරාධනයක් දුන්නා නේද එහෙම කරන්න කැමති කවුරු හරි ඉන්නා නම් අපේ මෙහි ඔක්කොම ෆැසිලිටීස් තියෙනවා. අනිවාර්යෙන් දැන් මේ අපේ නිකිට්ටුවටමත් ඇවිල්ලා ඉන්න මේ ජාවා වලට සම්බන්ධ කට්ටිය එහෙමනම් මේ සමහරට අපි පොඩ්ඩක් කතා කරලා බලුවොත් පුළුවන් වෙයි නේද? පුළුවන් වෙයි නේද? නැත්නම් මේ ටෙක් කතා වලින් සෙමිනා එකක් කියන්නේ ඉතින් ඒකත් අදහස හොඳයි. ඉතින් ඒක ඊට වඩා තව ටෙක් කියන ජාවා නම් එපා. කාලින්ගේ ජාවා කතා කරනකොට මේ අර ඒකත් පොඩ්ඩක් කියලා තිබ්බනම් හොඳයි මං හිතන්නේ. මොකද කඩේ කට්ටියද? ඔව් ආපහු මේ අර මිනිස්සුන්ව නොමගවන්න පටන් අරගෙන තිනවා. මේ ඇත්තටම අර රෝයල් කොලෙජ් එකේ මල්ලිල තුන් දිනක් මේ අර ඔරකල් එකෙන් තීච්ච කම්පිටිෂන් එකකට සොෆ්ට්වෙයාර් එකක් හදලා ඒ තුන් දිනයිකින් ජයග්‍රහණය කරලා තිනවා. මේ ගොඩක් හොඳ දෙයක් ඒක. ඉතින් මොකද අවුරුදු 16 වගේ කාලෙකදී ප්‍රෝග්‍රෑමින් කරන්න පටන් අරගෙන ඒ වගේ දෙයක් කරා කිව්වහම හැබැයි ඒක ඒගොල්ලන්ගේ ජයග්‍රහණය තනි කර අර මිනිසුන්ව මුලා කරන තත්ත්වයට පත් කරලා තිනවා. මේ ජාවා හඩ කට්ටිය ඒ කියන්නේ ඒකෙන් අර හම්බ කරගෙන කන කට්ටියක් ඉන්නවනේ. ඔව් ඒක ඉතින් අර ළමයි තුන් දෙනාගේ ජයග්‍රහණය පිට නැගලා ඒක නැති දේවල් කියාගෙන මේ මිනිසුන් අර මුලා කරන්න හදනවා. ඉතින් එහෙම නම් වෙන්නේ අර ඒගොල්ලෝ මහන්සියල ගත්ත ජයග්‍රහණෙත් වටිනාකම නැතුව යන එක. මොකද ඒකේ නැති දෙයක් උලුප්පන්නලා පෙන්වන්න ගියාම ඒකින්ද අර මේ දවස්වල ඒකේ ඒ කියන්නේ ජයග්‍රහණේ ලියෙන් පාන බලන්න හදන කට්ටියකින් පොඩ්ඩක් පරස්සම් ඉන්න මේ දවස්වල නේද? ඔව් ඇත්තටම මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න ඕනේ. අපි හැමදෙස්සෙම කියන දේ තමයි තමන්ට ගෙදර ඉඳන් ඇත්තටම පොතක් ගෙනවත් එහෙම කියවල ඉගෙන ගන්න පුළුවන්. ප්‍රෝග්‍රෑම් ලැන්ග්වේජ් මොන ලැන්ග්වේජ් ඉගෙන ගත්තත් එකපාරට ලක්ෂයක පඩියක් ගන්න රස්සාවක් නම් එහෙම දෙනවා නම් ඇත්තටම ගොඩක් අය කැම්පස් යන්නේ නැහැ නේ නේද බුද්ධි? කැම්පස් යන්නේ නැතුව ඉන්න ඉතින් ඔය කැම්පස් යන්නේ මොකටද දෙන්නේ? කම්පියුටර් ඩිග්‍රියක් කරලා ඒ ටික කරන අවුරුදු 3-4 මාසෙක අවුරුද්දට ලක්ෂ 12 ගානේ අවුරුදු 4ක් යනකොට කීයක් වල නේද බුද්ධි? අනිවාර්යයෙන් එහෙම කම්පියුටර් කරන්න පුළුවන් නම් මන් දන්නේ අපේ සමාගමේ වක්කත් කැම්පස් ගිහිල්ලා ඩිග්‍රිය කළා ඒ ඔක්කොම කළා පාස් වෙලා එන එක්කෙනට අක ලක්ෂක පඩියක් මුලින්ම දෙන්නේ නැහැ. බුද්ධි කියලා දෙනවද? නැහැ. සාමාන්‍යයෙන් අවුරුදු කීයක් විතර ගියාමද බුද්ධික සාමාන්‍ය software engineer කෙනෙක්ට experience එක මේ ලංකාවේ තියෙන ඕනම සමාගමක් ගැන කතා කරලා ලක්ෂයක පඩියක් හම්බෙන්නේ අඩු මාසෙන් අවුරුදු දෙකක් තුනක්වත් යනවනේ. ඔව් අවුරුදු දෙකක් වගේ නම් යනවා. ඉතින් සමහර කට්ටිය ඉන්නවා මම කියන්නේ 100ට එකකටත් අඩු වගේ ප්‍රමාණයක් කට්ටිය ඉන්නවා. මේ ඊට අමතරව ඒ කියන්නේ ඒගොල්ලෝ ඇදින දක්ෂතාවයන් හින්දා ගොඩක් ඉහළට යන බොහොම කෙටි කාලෙක. ඒ කියන්නේ සමහර එක්සෙප්ෂන් කට්ටි ඉන්නවා මේ ඒගොල්ලෝ ගොඩක් ඇත්තරම මේ කියන්නේ ඉගෙන ගන්නවට වඩා හොඳට ප්‍රෝග්‍රෑමින් දේවල් ගොඩක් දේවල් අර එක්ස්පීරියන්ස් එක මුල් කාලේ දැන් උදාහරණයක් ගත්තොත් එමර රොයල් එකේ මල්ලිලා හදපු ඇප්ලිකේෂන් එකේ දැන් අවුරුදු 16 නේ ඒගොල්ලෝ. තව අවුරුදු 14ක් විතර 20 වෙනකොට ඒගොල්ලෝ ගොඩක් ප්‍රෝග්‍රෑමින් ගැන ඉගෙනගෙන ඇත්තරම ඕක කන්ටිනියු කරන් ගියොත් එහෙම. එතකොට ඉතින් අර අවුරුදු දෙකක් සමාගම වැඩ කළේ තියෙන එක්ස්පීරියන්ස් එකට වඩා ලොකු එක්ස්පීරියන්ස් එකක් අරගොල්ලන්ට තියෙනවනේ ඇත්තම කතාව කිව්වොත්. ඔව්. ඉතින් එතකොට ඒ වෙලාවට හම්බ වෙනවා. ඔව් ඒකම මේ කාලෙින් අර ගොඩක් අය කරන වැඩත් ප්‍රෝග්‍රෑමින්ම විතරක් ඉගෙන ගත්තා කියලාත් ඕක යන්නේ නැහැ. මොකද software development company තියෙන්නේ. ප්‍රෝග්‍රෑමින් කියලා මේ algorithm හදන company එහෙම මෙහෙම අඩුයිනේ. එහෙම scientific research කරන ඒවා software development වලට ගියාම ප්‍රෝග්‍රෑමින් එක තව දියුණු කරගන්න ඕන ඒවා ටිකක් තියෙනවා. මොකද software development process එක ගැන ඊළඟට ඒකේ තමන්ගේ රෝල් එක අවබෝධ කරගෙන තමන් මොකනවද කරන්න ඕන. මොකද කෝඩ් එකක් ලියන එකක් විතරක් නෙවෙයිනේ තියෙන්නේ. ඊළඟට ඒ අදාළ ප්‍රොජෙක්ට් එකේ විදිහට තමන් හැඩගැහෙන්නේ කොහොමද කියලා. මොකද අන්නේ දේවල් එක කියන්නේ ප්‍රෝග්‍රෑමින් 100ට 70ක් නම් තව 100ට 30ක් විතර තියෙනවා මේ ඒ ඒක සමාගම් ඇතුළට ගිහිල්ලා ඒ වැඩ කරන ටීම් එක ඉගෙන ගන්න ඕන දේවල්. ඒවත් එක්ක තමයි ඉතින් අර ඒ අදාළ එක්කෙනාගේ වටිනාකම තීරණය වෙන්නේ. ඒකින්ද ප්‍රෝග්‍රෑමින් විතරක්ම ඉගෙනගෙන ඒකෙන්ම ඒ කියන්නේ 100ට 100ක් ප්‍රෝග්‍රෑමින් දීලා ඔය අනිත් සොෆ්ට් ස්කිල්ස් පැත්ත අඩු වුණොත් එහෙම ඒත් මේ වටිනාකමක් නැතු වෙනවා. චැට් එකේ ප්‍රශ්න දෙක තුනක් ගියා මේක සම්බන්ධ. මේ එකක් තමයි මම කවුද ඇහුවේ කියලා මතක නැහැ. මේ ඔය A level වලින් පස්සේ Bitcoin එක හොඳයි කියලා. එහෙම බිට් ගොඩක් අය ඉන්නවා මේ යුනිවර්සිටි ඉන්න ගමනුත් බිට් කරන කට්ටිය. මේ ඉතින් ප්‍රශ්නයක් නැහැ. මොකද මේ බිට් එකේ ඉතින් දැන් තරඟකාරීත්වය නම් ගොඩක් වැඩි නේද කලින් කරනවා ගොඩක් කට්ටිය. මේ ඒත් හොඳ දෙයක් ඉතින් කරන එක නිකන් ගොඩක් දැනන චැට් එකේ පොඩි ප්‍රශ්නයක් නම් පුතින් මේක මාධ්‍යක ඔබ ගත්තෙන් ගුණරත්න තමයි අහන්නේ. යා මුලින්ම ගුණරත්න ප්‍රශ්නයක් අහලා තිබ්බා. මේ මට ඇත්තටම මතක නෑ යාගේ මේ උත්තරේ දුන්නේ නැති නිසා පළවෙනි ප්‍රශ්නේ උත්තර දෙමු. චැට් එකේ යන යා කියන යා කැම්පස් එකේ යූස් කරන්නේ Microsoft පර Dream Spark වලින් දෙන XP සහ Windows 7 ඒවා ඩවුන්ලෝඩ් කරනවා සීරියල් කී එකක් දෙනවා කියලා. ඇත්තටම බුද්ධික මේ Dream Spark නෙමෙයි මේ ඇත්තටම මේ ලංකාවේ තියෙන නේද? වෙන ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා. වෙන ප්‍රෝග්‍රෑම් එකක් තියෙන කොහොම කරත් මේ ලයිසන්ස් දෙනවා කැම්පස් වලින් නැට. ඒකේ සහ පිට දෙන ඒවා වෙනසක් තියෙනවද නැහැ. ඇත්තටම කිසි වෙනසක් නැහැ. මේ software එක ඒකම තමයි software එක දෙන්නේ. ඒක කිසි වෙනසක් නැහැ. ලයිසනින් වල වෙනසක් විතරයි තියෙන්නේ. ඊළඟට මෙයා ආයි ප්‍රශ්නයක් ඇහුවා මේ Android SDK එක එකේ platform installation එක කරනකොට Google server වලින් අමතිස්සෙම disconnect කරලා download එක crash වෙනවා කියලා. හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් නැත්නම් තිබ්බ නැත්නම් මේක වෙනවනේ බුද්ධික. මොකද අර ඉමේජස් ෆයිල් ගොඩක් ලොකු හින්දා. ඔව්. ඉතින් ඒකට කරන්න ඕනේ සමහරවිට අර බාගෙට් ඩවුන්ලෝඩ් වෙලා නැවතුනත් එහෙම corrupted files තියෙනවා. ඒ වුණත් ඒකේ cache එක ඩවුන්ලෝඩ් cache එක delete කරලා ආයෙ reinstall කරානම් ගොඩක් ලාට වැඩ ගන්නවා. HSBP connection වල එහෙම මම දැකලා තිනු ගොඩක් අයට මේක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. සුනිල් සී අහන ප්‍රශ්නයක් යා Kindle එකේ PDF බලන ෆොන්ට් සයිස් එක වැඩි කරගන්න කොහොමද කියලා zoom කරලා බලන එක කරදරයි. Kindle browser එකේ සිංහල පේන්න හදාගන්න කොහොමද කියලා Kindle එකේ හොඳම ෆයිල් ෆෝමැට් එක මොකක්ද කියලා. Kindle එකේ ප්‍රශ්නේ තමයි Kindle එක ඇත්තටම තියෙන e-book reader එකක්. e-book reader එකක් වුණොත් එහෙම ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ Kindle එකේ ෆොන්ට් සයිස් හදන්න පුළුවන් නේද අර උඩින් ගිහිල්ලා ෆොන්ට් එකේ සයිස් එක දීලා. හැබැයි PDF වල පුළුවන් බුද්ධික. මදන PDF වල මොකද අර ඒගොල්ලන්ගේ ෆෝමැට් එකේ ඒක ෆෝමැට් එකක් නෙමෙයි තියෙන්නේ. EPUB කියන ෆෝමැට් එකෙන් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ නේ මුද්දික. Kindle foreign download කරලා ඇත්තට දැම්මනේ තියෙන දන්නේ නැහැ. Amazon එකෙන් ගන්නව නම් සාමාන්‍ය ෆොන්ට් එක size එක වෙනස් කරන්න පුළුවන්. Kindle එකක් තියෙනවා මේ Kindle එක IT එකේන අහලා පාලින් යනවා Kindle එක ගෙනල් දෙනවා නම් අපිට බලන්න පුළුවන්. මේ ඒ අතරේ ඒ අතරේ මේ බලන්න පුළුවන් මේ තවත් ප්‍රශ්නයක් නේද? ඔව්. ප්‍රශ්න එන්න කලින් ඉන්න අර අපි මුලින් කරන්න ඕනේ කරලා ආයි කරලම ඉන්නම් නැත්තම් ජල්ලිට කරදරේ අන්න ප්‍රශ්නෙට එන්න පුළුවන්. මේ ප්‍රශ්නේ තියෙන්නේ මේක අහන් කියවන්න කලින් ඉස්සලා කියන්නේ නේ අපේ මේ චෙක් කතා අහන දම්රෝගේ කට්ටියත්. ඒක නිසා ගියපාර අපිට හොඳ කියලා තිබ්බද අම්රෝගේ මේ වොෂින් මැෂින් ගැන කිව්වට එයා හොඳ කියලා තිබ්බ. ඇත්තට ලංකාවේ දෙයක් ගැන එහෙම වර්ණනා කිරීම ගැන හොඳයි කියලා. ඒක ගැන පොඩි දැන් මේ දැන් ටික කාලයක් අපි වොෂින් මැෂින් පාවිච්චි කරන්නේ පොඩි අප්ඩේට් එකක් දෙන්න. එකම අවුල තියෙන ස්පින් සයිකල් එක කියන්නේ රයින් ස්පින් සයිකල් එකේදී වොෂින් මැෂින් එක මේ ඇවිදිනවා. ලෙවල් තැනක තියෙන්නේ. එහෙට මෙහෙට යනවා. එහෙමට යනවා කියලා කියන්නේ පොඩ්ඩක් කම්ප්ලේන්ට් එකක් තියෙනවා නෝන මාත්‍යාගෙන් මේ මේක පටය ඇසිගිල්ල ඉරලා තියෙනවා කියලා. ඒ ආරින්න වෙන නම් කිසිම කරදරයක් නැහැ. ඉතින් අවුලක් වදී පො කළු කලක් වගේ වින් දියන්නේ නැන්නේ. ඒ දැන් ඒ ගානට මේ නම් වටිනවා සෑහෙන. වටිනවා. හොඳට වැඩ කරනවා. මේ ඇඳලා තින්නෙත් ඒකෙන් කොදබු ටී-ෂර්ට් එක. කොනෝ එහෙම නැහැ. ඉතින් කොහමරි ගන්න ඒගොල්ලන්ට අදාළ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. චම්ලි ස්ක්‍රීන් එක දාගම නම් අපිට ආයෙත් සරයක් මට හදලා ගත්තාම මම පෙන්වන්න පුළුවන්. මේ ඔය මයිදන්නේ තප්පර 30න් වගේ ඩිස්කනෙක්ට් වෙනවා. ඔව් මයිදන්නේ Wi-Fi ඔෆ් කරගන්න එක තමයි ප්‍රශ්නේ. Innovex LED TV වල ක්වොලිටිය කොහොමද? මේක ඇත්තටම දම්රෝල ගෙනල්ලා විකුණන. ලංකාවේ මිලදී ගැනීම ඇති හොඳ LED TV වර්ග මොනවාද? කසුන් තමයි අහන්නේ. Innotex මම දැක්ක TV වරදක් නම් නැහැ පෙනුමෙන් නම් يعني මේ වෙලාවට ඒගොල්ලෝ දාලා තියෙන දේවල් දැක්කහම ඒ තරම් කියන්න වරදක් නම් දැක්කේ නැහැ. නමුත් ඒ වගේ ඩියුරබිලිටි කියන්නේ කල් පැවැත්ම, බිල්ඩ් ක්වොලිටි එක කොහොමද කියලා නම් මට ඒක ගැන කමෙන්ට් කරන්න අමාරුයි. මොකද පෞද්ගලික පාවිච්චි කරලා හෝ කවුරුත් පාවිච්චි කරන කෙනෙක් මම හරියට දන්නේ නැති නිසා. ඒක අර තව තියෙන එකක් තමයි කාලින්ගේ. මොකද මේ මොඩල් නම්බර් එක අරගෙන අපිට වෙන ස්පෙක් එක බලන්නවත් තැනක් නැහැ වෙන නේද? අපි සර්ච් කරත්. ඔව්. මොකද ඒක OEM rebranded TVs ඉන්ද අපිට කියන්නේ චීනයේ TV වලට නම් ගහලා ගේන ඒවා ඉන්ද හොයන්න අමාරුයි මොනවාද කිඳවන්ද කියලා. රූප තත්ත්වය කිව්වොත් නම් එහෙම Blu-ray එකක් ඉඳගෙන හොඳ වෙලාවක බලලා ඒකේ ගුණාත්මක භාවයේ බලපු තරම නෑ. සාමාන්‍ය 60ක් ගාලා දැක්කාම නම් කියන්න තරම් වරදක් නම් මම දැක්කේ නැහැ. ඔව්. ඉතින් අර අපි ඕනි දෙයක් ගන්න යනකොට ඒ කියන්නේ ඒ අපි ගන්න යන දේ හොඳම එකක් තියෙනවා. අපි ඒත් අපි අර මිලත් එක්ක අපි මේ තෝරා ගැනීම වෙනස් කරන්න වෙනවනේ. ඒකින්ද ඉතින් මිලත් එක්ක බලනකොට නම් මේ සෑහෙන්න තරඟකාරී තත්ත්වයක තියෙනව නේද? අනිත් ඒ මට්ටමේ තියෙන ඒවත් එක්ක. ඔව්. ඉතින් මගේ රෙකමෙන්ඩේෂන් නම් TV වලට ලංකාවේ ගැන හොඳ LED TV වර්ග මොනවා? හොඳ නම් මගේ නම් අංක 1 මම කියන්නේ Samsung. අංක 2 LG. අංක 3 කරන්නම දෙයක් නැත්තම් Sony. තරහ ඉස්සර නම් ඇත්තට Sony බඩු ගාම ගොඩක් හොඳයි නේ බුද්ධික. මිලත් එක්ක සසඳනකොට ඒගොල්ලන්ගේ කියන්නේ අපිට මේ Samsung TV එක මිල සහ ඒ හා සමානව තියෙන Sony TV එක මිල ගත්තාම රූප අතර පැහැදිලි වෙනසක් තියෙනවා. ඔව්. ඒ කියන්නේ ලොකු වෙනසක් තියෙනවා. අනිත් එක තමයි TV ගන්න ගියාම හැමදෙස්සම ගල බලන්න ඕන එකක් තමයි ඔය හැම TV එකක්ම කලර් මෝඩ් එක දාලා තියෙන විවිඩ් කියන මෝඩ් එකට. මේ විවිඩ් කියලා කියන්නේ බ්‍රයිට් එලා ලයිට් රෙඩි වෙලා තැඹිලි පාට වල එහෙම අර තැඹිලි පාට වල පැලෙන්න තියෙන TV. රිමෝට් එක ඉල්ලගෙන TV එක සාමාන්‍යයෙන් කල ලංකාවේ කවුරුත් කරන්නේ නැති දෙයක් මම හිතන්නේ. කරන්න කෙනෙකුත් නැහැ මම හිතන්නේ. TV එක දාන්න මූවි මෝඩ් එකට. මූවි මෝඩ් එකට දාපු ගමන් ගොඩක් අය තේරෙන්නේ මේක අඳුරුයි, මේක හරි නෑ, මේක රූපේ කැතයි කියලා. ඇත්තටම නමුත් TV එකක 90%කට 80%කට කිට් වෙන කල කැලිබ්‍රේටඩ්, ඒ කියන්නේ හරි වර්ණ, හරිම ලෙවල් එකට පේන කැලිබ්‍රේටඩ් මෝඩ් එක තමයි මූවි කියන එක. අතම කියන්නේ වර්ණ ලෙස පේන සෙට් වෙන එක තමයි මූවි මෝඩ් එක. සාමාන්‍ය පිටරටන TV එකක් ගත්තම කලර් කැලිබ්‍රේෂන් එකක් ඊතර ගනල කරන වෙන මැෂින් එකක් තියලා TV එකේ මේන්ටනස් මෝඩ් එකට ගිහිල්ලා ඒ වර්ණ ඒ ඉන්පුට් එකට දැන් උදාහරණයක් ගත්තොත් එම HDMI එකක් නම් HDMI ඉන්පුට් එකට කැලිබ්‍රේට් කරනවා. AV ඉන්පුට් එක නම් AV එකට අනුව කැලිබ්‍රේට් කරන ඒවා වරු කරන්නේ නැහැ නේ. ඒ නිසා හැමතිස්සෙම ඔක්කොම TV ටික තමන් එකට බලන TV ටික එක ළඟ නම් තියෙන්නේ මූවි මෝඩ් දාලා ගොඩක් වෙලාට TV ගන්න ගියාම මේ ඔක්කොම එකම මේකෙන් ගහලා දැන් නම් ඇත්තටම TV උනත් අර HDMI ගහලා තියෙනවා නේද ටිකක් මොලේ ඇතුළේ. මොකද නේද LCD TV එකක් ගන්න යනවා නම් ගහලා තියෙන කහයි සුදුයි රතුයි වයර් නම් ඒ කියන්නේ කොම්පෝනන්ට් කොම්පොසිට් ඉන් කියන ඒවා නම් මේ ඒකෙන් නම් TV එක හොඳ නරක හොයන්න බෑ. රූපాయని දාලා තියෙනවා නම් channel එකවත් බලන්න බෑ. බලන්න මුල් වලේ Blu-ray එකක් වගේ ඉන්ස්ටෝල් දාලා තියෙනවා. ඒක HDMI වල ඉනවා බලන්න හැම TV එකම HDMI ද බලන්න. මේ ළඟදී මම සිංගර එකක ගහලා කිටි එකක් විතරක් අවුල්. මම බැලුවා මොකද්ද මේක? ඒකටත් නිකන් වයර් එකක් ගහලා තියෙනවා. ඒක නිසා සියල්ලම HDMI නම් ගහලා තින්නේ ඔක්කොම මූවි මෝඩ් වලට දාලා ළඟට එලා බලන්නේ. එතකොට Tamanට දෙරි ටික වෙලා බලන් ඉන්නකොට මොකද්ද හොඳ කියලා ඊළඟට ලෝකල් channel එකක් දාලා බලන්න. ගොඩක් වෙලා TV එක ලොකු වෙනකොට රූප ඇදෙනවා. මොකද ලංකාවේ අපි දන්නා ටෙක් කතා වගේම ටෙක් කතාලත් දෙපැත්තේ කළු ලයින් දැක් දෙන්නේ. ටෙක් කතා දෙන්නේ අපි රෙසලූෂන් එක 4:3. ඒ කියන්නේ සාමාන්‍ය CRT TV එකක් තියෙන 4x මොනිටර්. නමුත් අපි දැකලා තියෙන TV තියෙන LCD මේ දිග අතට. ඒ කියන්නේ 16:9. ඒ කියන්නේ 16ක් දිගයි 9ක් උසයි කියන අනුපාතයට තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඉතින් එතකොට අර 4/4/3 කියන එක මෙහෙම ඇදිලා තමයි පේන්නේ. දුනහම රවුමක් නම් මෙහෙම පේන්නේ, බිත්තරයක් වෙලා තමයි අනිත් පේන්නේ. ඉතින් ඒක නිසා ටීවී එක හොඳ වෙන්න හොඳ වෙන්න මේ අප් කන්වර්ෂන් ස්කේලින් කියන ඒවා හොඳට ඇල්ගොරිතම් හොඳ ඒවා දියලා ලස්සනට රවුම ගන්න උත්සාහ කරනවා. ඉතින් ඒක නිසා ඒකත් ලෝකල් චැනල් එක, මොකද ගොඩක් වෙලාට අපි ඇන්ටනායක් ගහලානේ ලංකාවේ 90% නිවසල ටීවී බලන්නේ. ඒක නිසා ඒක කරලා බලන්න. ඊළඟට එල්සීඩී එකක් තමන් ගන්නවා නම් එල්සීඩී ටීවී එකට අදාළ අනිත් කොටසත් ගන්න. ඒ කියන්නේ බ්ලූ හොඳ එල්සීඩී ටීවී එකක් අඩු ගන්න අඟල් 32ට එහා ගන්න නම් බ්ලූ රේ වගේ එකක් ගන්න. මොකද මේ ටීවී එක උඩරිම රසය එකක් බලන්න නම් බ්ලූ රේ වගේ HDMI දින එකක් ගන්න. ඊළඟට ඩයලොග් සෙට් එහෙම ගෙදර තියෙනවා නම් HD වලට අප්ග්‍රේඩ් කරගන්න. අඩු ගන්න HDMI අවුට් එක තියෙන ඩයලොග් සෙට් රිසීවර් එකක්වත් ගන්න. එතකොට රූප වල යම් තාක් දුරකට හරි ඒකේ ගුණාත්මකභාවය ලැබෙනවා. ඉතින් ඒ ටික තමයි කඩනම් කියන්න දෙයක් නැහැ. ඉතින් කොයින් ගත්තත් එච්චර ප්‍රශ්නයක් නැහැ. වොරන්ටි ගැන තමයි පොඩ්ඩ සැලකිලිමත් වෙන්න. ඔව්. පිටකොටුවෙන් ඇරෙන්න. ඔව්. ඒක ප්‍රශ්නෙකට යමුනේ. ඔව්. ආයි මං ඉන්නේ තම්මි මං අර කරන ටින්ක් වැඩේ කරලා එන්න. රයිට්. හරි. දැන් හරියන්න ඕන. හරි. ඊළඟ ප්‍රශ්නේ දෙන්නේ UM66 IC එක. සමාන කකුල ගන්නේ නැහැනවා. ඕ. UM66 IC එකට මේ සමාන වෙනත් නාද නිපදවන IC වර්ග ගැන සඳහන් කරන්න. හංස තමයි අහන්නේ. මම දැන් Google Doc එකකට දාලා තිබ්බා බුද්ධික නේද? මේ link එකක් හම්බුණා. මේ අපිට තව දැන් ඉස්සෙල්ල පොඩ්ඩක් කියමු. නොදන්න අයත් ඉන්නද ඉන්නේ UM66. ඔව්. UM66 කියන්නේ පින් තුනක් තියෙන ට්‍රාන්සිස්ටර් එකක් වගේ අපි ඉතින් මේ රූපේ බලනකොනේ. ඒකනේ ටෝන් ජෙනරේටර් එකක් කියලා තමයි කියන්නේ. ඔව්. ඇත්තටම කිව්වොත් එහම UM66 කියන්නේ මේ අර අපි ඉස්සර මේ ඉස්සර මන්නන්නේ අපි නම් දන්න අර ඇරිහාම කා ඔය ගලින්ගේ කට්ටිය දන්නේ නැති වුණාට මේ හැමෝටම දැන් ඔක් කරදරයක් කියලා තියෙනවා. උදේට එන්නේ චූම්පන් චූම්පන් වල ඔය එන සද්දේ තියෙන ගොඩාක් වෙලාවට අපිට පෙන්වන්න පුළුවන් මේ UM66 එකේ සර්කිට් එක. දැන් උදාහරණයක් ගත්තොත් මෙන්න මෙයාගේ සර්කිට් හදපුවා ඉඳන් තියෙනවා. පොඩි හරි ලේසි පින් තුනක පොඩි IC එකක් තියෙනවා. ඒකට ස්පීකර් එකක් අයි කරලා පොඩි ට්‍රාන්ස්ෆර්යක් දාලා බැටරියක් දැම්මම සින්දුවක් ඇහෙන විදිහට හදාගන්න පුළුවන්. ඉතින් ඉතින් ඕක තමයි මේ ඉලෙක්ට්‍රොනික කල පැත්තේ නම් කතා දෙන්නේ. ඉතින් අර තනිකර සින්දුවක් කරනවා නේද? ඔව්. ඒකේ මේ තප්පර 30ක් වගේ වෙලාවක් තමයි තියෙන්නේ සින්දුව. මේ සින්දුවක් වඩ මේ හොඳ ලස්සන සින්දුවක් නෙමෙයි, අර ටිලින් ටිලින් අර පාන් කාර්යය ගැන සද්දේ තමයි එන්නේ. අර බුතුම් පාන් සද්දේ ඒක නම නම නියමයි. ඒක ලඟන දෙන්න පුළුවන් බුද්ධිකට. මේ ඔව් ඒක මට චූම් පාන් උදේට එනකොට UM දෙක තමයි මතක් වෙන්නේ. ඒකෙදි ගොඩක් අයිට තියෙන අපිට ප්‍රශ්න අහලා තිබුණේ ඒකේ ටෝන් 2යි 3යි තමයි ගන්න තියෙන්නේ මේ. කියන්නේ IC එක ගත්තට පස්සේ zoom pan tone එකයි තව tone එකයි දෙන්නේ. මේ ඒකට හැබැයි ඊට වඩා UM තව ඉලක්කම් 4ක නම්බර් එකක් තියෙන IC එකක් තියෙනවා. මට මතක නැහැ මේ ඒකේ IC 3ක් විතර තියෙනවා. ඒ වගේ select කරලා ගන්න පුළුවන් tones ගොඩක් තියෙනවා. ඒ ජනප්‍රිය සින්දු වල tones දාලා තිනේවා. ඒක blog එකක හම්බුණා ගලින් ගන්නේ. අපි link එක post එක දානවා. ඒ කියන්නේ සිංහලින්ම ලියපු blog එකක් හම්බුණා. ඒකේ link එකක් දාලා අපි දාමු post එක දානකොට. ඔව්. ඊළඟට ප්‍රශ්න ගියත් එහෙම TV card එකක් නොමැතිව pure TV පරිගණක නැරඹිය හැකිද? ඔව් පුළුවන්. මේ පරිගණකෙන් නරඹන්න පුළුවන්. මේ හැබැයි ගන්න වෙනවා අර RCA නේ component to VGA conversion එක. මොකද pure TV box එකේ අර පාට තුනේ එක තියෙන කොළ රතු නිල් කියන ජක් තුන තියෙන එක ඒක VGA වලට convert කරන්න පුළුවන්. ඇත්තටම ඒ අර මොනිටර් එකෙන් බලනවනේ. දැන් අපිට software එකකට වගේ ගන්න ඕන නම් TV card එක. එහෙම වුණොත් capture එකක් අර TV card වල ගොඩක් capture එකක් තියෙන input එකක් තියෙනවනේ. එහෙම නැත්නම් අර easy cap වගේ පොඩි අර USB ගන්න තියෙන input තියෙන එකක් ගන්න වෙනවා. එයා බලාපොරොත්තු නැද්ද දැන්නේ අර පුළුවන් කියලා අර මේ ඒගොල්ලන්ගේ IP range එකට කනෙක් වෙලා බලන්න. VLC වලින් බලන්න පුළුවන් ක්‍රමයක් නම් තියෙනවා. ඉතින් ඒ PFTV connection එක අරගෙන අර VCI එකක් හදාගෙන ඒක කනෙක් කරලා බලන්න ඕනේ. කෙනෙක් දෙන්නේ කියලා තිබ්බ මේ IP එක දැම්මම පේනවා ඒ වගේ කතා. ඒක ඉතින් test කරලා බලන්න ඕගොල්ලන්ට IP. ඊළඟට මේ මයින බුද්ධිකේ ප්‍රිය කතාවක් තියෙනවා. මේ බුද්ධිකට කතා කරා, බුද්ධික මෙලස් ලෝබුනුත් ගෙනල්ලා ගහන හින්දා ගන්නක මල්ලි මේක පෙනෙයිද බල නෑ පේන්නේ. එහෙම තමයි ටෙක් කතාව. ඕන එකක් ටක් ගාලා එකපාරේ වැඩ කරන්න දැන් ආගිය. එයා අහන ඩ්‍රම් මොඩියුල් එකට පීසෝ ට්‍රාන්ස්ඩියුසර් සම්බන්ධ කරලා ඉලෙක්ට්‍රොනික ඩ්‍රම් සෙට් එකක් නිර්මාණය කළ හැකියි. මට මතකයි මේක සෙනිත් මොකක් හරි සංගරාවක කාලයකට කලින් තිබ්බා. නැන්නේ අර වෙනම කලාපයක් තිබුණා ඩ්‍රම් සෙට් හදන එක. මේ පරිගණක ඇති අතුරුපූර්ව භාවිතා කර FL Studio වැනි මුදුගාගේ ඩ්‍රම් වාදනය කළ හැකියි. පරිගණක අතුරුපූර්වනේ පීසෝ ට්‍රාන්ස්ඩියුසර් සම්බන්ධ කර හෝ සිමුලේට් කර අඩු වියදමක ඩ්‍රම් මොඩියුල් එකක් නොමැතිව ඉලෙක්ට්‍රොනික ඩ්‍රම් සෙට් එකක් නිර්මාණය කළ හැකිද? අපිට කිට්ලයක් ගෙනල් දෙන්න. ඔය මේ ප්‍රශ්නෙට කාලින්ක පොඩ්ඩක් විස්තර හොයනකොට ලින්ක් එකක් හම්බුණා. ඉන්දියාවේ කෙනෙක් ඔය වැඩේම ඇත්තටම කරලා දිනවා. මේ ඒක අපි පොස්ට් එක දානකොට දාමු. ඉතින් මේක පොඩ්ඩක් කතා කරොත් මේ වෙන්නේ ඇත්තටම ඔය ඩ්‍රම් මොඩියුල් එක වෙන්නේ අර පීසෝ ට්‍රාන්ස්ඩියුසර් එකකින් වෙන්නේ අර කම්පැනි අරගෙන. ඒ කියන්නේ අපි ඩ්‍රම් පෑඩ් එකට ගැහුවට පස්සේ ඒකේ එන කම්පැනි අරගෙන ඩ්‍රම් මොඩියුල් එකට දීලා ඒකෙදි ගොඩක් වෙලාවට ටෝන් එකක්, ඒ කියන්නේ ඩ්‍රම් මොඩියුල් එකකින් ටෝන් එකක් තමයි ප්ලේ කරන්නේ. ඉතින් ඕකම අර අපි හිතමු ඔය සොෆ්ට්වෙයාර් එකකට ගත්තාම ඒකේ කරන්නේ කීබෝඩ් එක ඉන්පුට් එකක් අරගෙන අර තියෙන වේව් ෆයිල් එක ගොඩක් වෙලාවට සාම්පල් එකක් ප්ලේ කරන එක. ඉතින් ඔය දැන් මම ලින්ක් එක දාන්නම් කියලා කියපු එක්කෙනා කරලා තිබුණෙත් ඒ වගේ වැඩක් තමයි. මොකද කීබෝඩ් එකක් ගලවලා ඒකේ කීබෝඩ් එකක් ගලවලා වැඩක් නම් බුද්ධික මාත් කරාම හිතන්නේ මේ නැක් එකට නෑ නෑ බුද්ධික ඇත්තට අර මගේ මීඩියා සෙන්ටර් එක හදනකොට එතකොට කීබෝඩ් එකේ අර කන්ට්‍රෝල් යුනිට් එක ගත්තාම ඒකේ ඔය කී මෙට්‍රික් එකට එන ලයින්ස් ටික තියෙනවානේ. ඒකද ඇත්තටම වෙන්නේ අර මෙට්‍රික් එකේ එක එක තැන් තමයි කීස් කියලා කියන්නේ. මොකද ඒ තැනක් සර්කිට් එක ක්ලෝස් වෙනවා කියන්නේ කීබෝඩ් මොඩියුල් එක බාර ගන්නවා මේක කී එකක් ප්‍රෙස් කරා කියලා. එතකොට ඇත්තටම මේ ප්‍රොජෙක්ට් එකේ කරලා තින්නේ මේ ඕක තමයි මේ කන්ට්‍රෝල් එකනේ ගාලිංග. ඔව් ඇත්තටම මේ මේක ගැන කතා කරත් මේ තියෙන්නේ අර මේ මේ පොඩි PCB එකක් අපේ ඉන්න පොඩි කොටුවක් වගේ. ඕක ඇත්තටම කීබෝඩ් එක පොත් එක. අර කීබෝඩ් එකේ මැට්‍රික්ස් කියලා කියන්නේ ඇත්තටම කීබෝඩ් එකේ එක කී එකක් ප්‍රෙස් කරාම ඔය සම්බන්ධ වෙන වයර් ටික තමයි රත්තරන් පාටින් පේන්නේ. ඔව්. ඉතින් ඕක මල්ටිමීටර් එකක් වගේ තියනවා නම් ඕවා ළඟ. හැබැයි ඉතින් එන කටු වැඩක්. ඉතින් මේකේ බොහම කොහොමද දෙන්නේ කියලා බලන්නේ. හැබැයි යාට බුද්ධි කර රම් සෙට් එක වැඩ කරන්නේ නම් ලොක් පෑඩ් එකට විතරක් නං. කඩේ දින බුද්ධිගේ නම් කීබෝඩ් එක විතරක් වෙනම එකක් නේ. ඔව් හැබැයි ඒකේ බලන්න දැන් ගොඩක් තියෙන කීබෝඩ් වල බුද්ධිගේ තියෙන මේ ඉටිකොලේ එකම ප්‍රින්ට් කරන සර්කිට් එකක්. එහෙම එකක් වුණොත් එහෙම යාට බුද්ධිගේ බැරි වෙනවා මේ මම ඔය කරලා තිනා වගේ වයර් පාස් කරන්න. ඔව්. ඒක නිසා පොඩ්ඩක් හොයලා බලලා කීබෝඩ් එකක් ගන්න මේ සර්කිට් එකක් තියෙන කීබෝඩ් එකක් ගන්න. එහෙම නැත්නම් ඔය මොඩියුල් එකට අර ඒ රිබන් එකකින් වගේ නයි වෙන්නේ එතනින් තමයි ටැප් කරලා ගන්න වෙන්නේ. මේ ඒක එක ක්‍රමයක්. ඒ කියන්නේ අපි දැන් ලින්ක් එක දැම්මහම එයාට බලා ගන්න පුළුවන් මේ ඔය එක්කෙනෙක් කරලා තියෙන හින්දා. අනිත් ක්‍රමයක අලින්ග නිකන් හිතෙච්ච ක්‍රමයක්. ඒ කියන්නේ එයාට දැන් අපි හිතමු දැනුමක් තියෙනවා කියලා මයික්‍රෝ කන්ට්‍රෝලර් එක එහෙම වැඩ කරන්න. එහෙම වුණොත් මම හිතන්නේ ඔය සොෆ්ට්වෙයාර් ගොඩක් ඒ වගේ අර MIDI කමාන්ඩ්ස් ගන්නවා ඉන්පුට් විදිහට. මොකද අපි MIDI කන්ට්‍රෝලර් එකක් හයි කරොත් එහෙම අපි හිතමු ඇත්තම මේ මේ කීබෝඩ් අපි ඕගන් කියලා කියන්නේ ඒකක් හයි කරොත් එහෙම එතකොට ඒක MIDI මොඩ් එකේ වැඩ කරනවා නම් ඒක කී ප්‍රෙස් කරනකොට සොෆ්ට්වෙයාර් එකෙන් ඊට අදාළ සවුන්ඩ් ප්ලේ කරන එක තියෙනවානේ. ඒකෙදි ඇත්තට වෙන්නේ අර MIDI කමාන්ඩ්ස් තමයි සෙන්ඩ් කරන්නේ මේ MIDI ඉන්ටර්ෆේස් එක හරහා. එතකොට යාට අර ඩ්‍රම් මොඩියුල් එක වෙනුවට හදා ගන්න පුළුවන් නම් මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක් ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන් නම් අර පීසෝ ට්‍රාන්ස්ඩියුසර් එකේ එන කම්පැනි අරගෙන ඒක ඒක ඇතනම් සිග්නල් එකක් ජෙනරේට් වෙන්නේ. ඒක අරගෙන ඒ සිග්නල් එකෙන් අදාළ MIDI එක ජෙනරේට් කරලා PC එකට දෙන්න පුළුවන් නම් ඒත් MIDI කන්ට්‍රෝලර් එකක් විදිහට වැඩ කරන්න ඩ්‍රම් මොඩියුල් එකක් හදාගන්නත් පුළුවන් වෙන්න ඕන. මේ ඒ වගේ දේවල් ඉතින් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න පුළුවන්. එයා කැමති නම් පොඩ්ඩක් ඉලෙක්ට්‍රොනික එකක් එහෙම වැඩ කරන්න. ඔව් මේ තව පොඩි කතාවක් තියෙනවා බුද්ධිගේ. මේ චැට් එකේ වෙන කතාවක්. මිපුන අහන හොඳ මල්ටිමීටර් මොනවාද කියලා. සාමාන්‍යයෙන් හොඳ මල්ටිමීටර් කියවනම් ෆ්ලූ වගේ තමයි මල්ටිමීටර් සාමාන්‍යයෙන් හොඳ. ඉතින් ගන්න ගියාම රුපියල් 25000ක් විතර වගේ වෙනවා මල්ටිමීටර් එක. එහෙම නැත්නම් ඉතින් ඊළඟට අර පිටකොටුවේ තියෙන මල්ටිමීටර් තියෙනවා. මේ දෙන්නේ නා ජීවිතේ නම් නැති මෙන්න මේ වගේ තියෙනවා. සාමාන්‍ය වැඩකට ඉතින් ඇති. ඔව්. ඒ කියන්නේ ගොඩාක් අර රිලයබල් රීඩින්ග්ස් ගන්න නැත්නම් ඇති වැඩේ කරන්නේ. ඊළඟට ඉතින් මේ වගේ අර කටුක් අරගෙන ඒවත් තියෙනවා. මේ දෙන්නේ. ඉතින් ඔයගෙවත් තියෙනවා. ඉතින් අර වෙලා තියෙන්නේ මේ තමන් කරන යන වැඩේ යනවා තමයි ඉතින් ඕක ප්‍රශ්නේ වෙන්නේ. සාමාන්‍යයෙන් යම් තාක් දුරට හොඳ මල්ටිමීටර් ඇත්ත නම් මේ ලංකාවේ නම් ඇත්තට මේක ගන්න නැහැ. මේ VC99 කියලා චයිනීස් මල්ටිමීටර් තියෙනවා. මල්ටිමීටර් ගන්නකොට පොඩ්ඩක් බලන්න ඕන එකක් තමයි මේ ඔටෝ රේන්ජින් මල්ටිමීටර් ගන්න එක තමයි මගේ නම් රෙකමෙන්ඩේෂන් එක. ඒක නිකන් හිතනවා මුත්‍රිලා ගොඩක් වෙලා අපි දන්නේ නැහැ මේ මල්ටිමීටරයක් ගත්තාම මේ දැන් මේක ගල්ලා ගත්තාම මේක ගත්තාම පෙනේ මේක මේ ඕම් ඕන් නම් අපිට වෝල්ටේජ් සිලෙක්ට් කරන්න ගොඩක් තියෙනවා මුත්‍රිලා. එතකොට අපි දැන් මේක වෝල්ට් 10ද 20ද තියෙන කියලා අපි දන්නේ නැහැ මුත්‍රිලා. දැන් මේ වගේ මල්ටිමීටර් එක හදිස්සිය අපි වෝල්ට් 5 විතර ගත්තා 200 වගේ චෙක් කරොත් එහෙම මල්ටිමීටරේ බඩු. ඔක අර ඇමීටර් එක පාවිච්චි කරන වෙලාවට ගොඩක් අය කරගන්න වැඩක් නේද? ඔව්. ඒ කියන්නේ මේක ඇත්තටම අර ඇම්පියර් බලන්න තියනවනම් ඒක ෂෝට් එකක් තියෙනවා. මේක ගහලා වෝල්ටේජ් හට ගවොත් එහෙම මේ ලීඩුත් ගිනි අරගෙන තමයි යන්නේ. චම්ලි මගේ මේක දාන්න පුළුවන් නම් තියෙනවා VC99 කියලා ඇත්තටම චයිනීස් මල්ටිමීටර් එකක්. මේක ගත්තොත් දැන් මේක ඇත්තම ඔටෝ රේන්ජින් එකක්. ඔටෝ රේන්ජින් කියලා ඇත්තම අදහස් කරන්නේ මල්ටිමීටර් එක ඕම් කියන එකට දැම්මොත් එයා ඕම් ඒ රේන්ජ් එක මේ මාරු වෙනවා. වෝල්ටේජ් දැම්මොත් එම වෝල්ටේජ් වලට මාරු වෙනවා. ඒ වගේ හැම එකටම මේ අදාළ එකට මාරු වෙනවා. ඉතින් ඒක නිසා ඒක එච්චර ප්‍රශ්නයක් නෑ. ඒ වගේ එකක් ඩොලර් 40ක් 45ක් විතර වෙනවා. මේක ලංකාවේ eBay එකෙන් ship කරලා එවනවා. මම දැන් නිකුණට ඒ ප්‍රශ්නේ උත්තරේ හොදටම ඇතියේ නැත්නම් ඉතින් සාමාන්‍ය වැඩකට නම් මගේ රෙකමෙන්ඩේෂන් තමයි රුපියල් 600ක් තියෙන මල්ටිමීටරයක් හොදටම ඇති කියන එක. මధుරහන මැක් ලැප්ටොප් එකකට වින් මැක් ඔය සම්පූර්ණයෙන් අයින් කළා වින්ඩෝස් විතරක් දාන්න බැද්ද බූට් කැම්ප් නැතුව කියලා. පුළුවන්. ඉතින් ප්‍රශ්නේ නැහැ. දාන්න පුළුවන්. ඩ්‍රයිවර් සමයි ඉතින් කරදරයක් වෙන්නේ අර බූට් කැම්ප් ඩවුන්ලෝඩ් කරපු ටික පොඩ්ඩක් තියාගෙන ඉන්න එනවා. මොකද ඒකේ ඉන්ස්ටලේෂන් එකක් හම්බ වෙනවනේ ඒක කියන්නේ නේද? ඊළඟට ප්‍රශ්නෙකට අපි යනවාද? ඊළඟ ප්‍රශ්න. රාස්පබරි පයි එකේ යාප්ලේ හරහා පල්ලිවැස්ස සමග සම්බන්ධ කරන්නේ කෙසේද කියලා සඳහන්. බුද්ධික මලෙන් මේකට උත්තරයක් වරදී තිබ්බනේ. ඔව් ඒකට මේ එතන එක්කෙනෙක් අර දැන් අපි ඉතල පොඩ්ඩ යාප්ලේ කියන්නේ මොකද්ද කියලා කියමු කාලින්ග මේ යාප්ලේ කියන්නේ ඇත්තටම මේ Apple devices iPhone iPad iPod touch ඒ වගේ 4. iOS 4.2 වලින් පස්සේ වගේ ආපු ඒවා මේ අපි මීඩියා ප්ලේ කරනකොට ඒකේ සවුන්ඩ් හරි වීඩියෝ හරි මේ Wi-Fi network එක හරහා වෙනත් එක්ක machine එකකට නැත්නම් ඒ ආප්ලේ compatible home theater එකක් හරි speaker system එකකට හරි deliver කරන ක්‍රමයක්. ඒකෙදි ඕනි වෙන අර එකම එක තමයි hardware පැත්තෙන් ඕනි වෙන එක අර Apple ලගේ තියෙනවා මේ Airport Express කියලා ඒක router එක මේ Wi-Fi router එක ඒක හරහා තමයි මේ මොකද Apple ලගේ protocol එකක් තියෙනවා මේ Wi-Fi හරහා මේ audio video යවන ඒක support කරන router එකක් විදිහට තමයි මේ Airport Express කියන එක වැඩ කරන්නේ. ඒක තියෙනවා නම් ඒකට connect කරලා තියෙන ගොඩක් Apple devices හරහා audio video මාරු කරගන්න පුළුවන්. මේ එතකොට දැන් මේ ප්‍රශ්නේ අහලා තිබුණේ දැන් කොහොමද කියලා Raspberry Pi එකක දුවන OS එකට AirPlay හරහා කනෙක්ට් කරගන්නේ මේ iDevice එක. මේක තමයි AirPod Express කියලා කියන්නේ මේ device එක. එතකොට ඇත්තටම ඕකට solution එක විදිහට තියෙන්නේ මොකද මේ Raspberry Pi විතරක් නෙමෙයි ඕනි එකක AirPod Express ওই router එක නැතුව AirPlay එක වැඩ කරන්න අර පොඩි software එකක් තියෙන එක GitHub එකේ තියෙනවා. ඒක මේ open source project එකක් විදිහට මේ SharePort කියලා මං ඉතින් නම ඒක. මේ ඒක ඒ කියන්නේ SharePort up කරාට පස්සේ අපි Windows Mac Linux Sony එකට තියෙනවා. ඒකෙදි මේ පුළුවන් මේ ඒකෙද අර Apple device එක අනිත් පැත්තේ අපි දැන් iPhone එකේ ලේ අඳුර ගන්නවා AirPlay device එකක් අනිත් පැත්තේ දිනනවා කියලා. එතකොට අපිට media play කරනකොට පුළුවන් මේ ඒ device එක දෙන්න. දැන් ඔය Air SharePort කියන එක Raspberry Pi වලට port කරලා දෙවන එක්කෙනෙක් port කරලා එයාගේ blog එකක් අදාලා දෙනවා. අපි link එක දාමු මේ post එක දානකොට නේ. ඒක දැන් අපි test කරලා බලුවේ නැහැ. උනාට මේ ගොඩක් අය comment කරලා දෙනවා ඒක වැඩ කරා කියලා. මම දැන් GitHub එකේ තියෙන ඔක්කොම ටික නේ. හැබැයි ටිකක් parallel project එකක් වගේ නේ. ඔව් ඕක කාලින්ග ඕක ගොඩක් වෙලාවට මේ Mac OS Linux ඒවට මේ අර 86 platform එකට තිබුණ ගොඩක් ඒවා. මේ ඕක port කරලා තිබුණ ඕකම අරගෙන මේ Raspberry Pi වලට මම හිතන්නේ ඒක නම් අලුතෙන් දාපු එකක්. ගිය මාසේ වගේ update කරපු එකක්. හරි. මගේ කටහඬ නිකන් දුරෙන් වගේ ඇහෙන්නේ නැති මගේ mic එක mute කරලා තිබ්බේ. එන කවුරුත් මොකද කම්ප්ලේන් එකක් කරන්නේ නැත්නම් හොඳ නැහැ නෝනේ. තම්ලිත් කම්ප්ලේන් කරේ. කම්ප්ලේන් කරා. කම්ප්ලේන් කරා. ඔව් එතන මමයි කිව්වේ මගේ මියුට් කරන්න කියලා එක්ක. මොකද අපේ මයික් වල මේ පොඩි ෆීචර් එකක් තියෙනවා මේ. මේ ඇට් එකක් ඇතුළේ ඇට් එකක් ඇතුළේ ඇට්ලා මගේ එක තියෙන්නේ මෙන්න මේ හරිය. මෙන්න මෙතන තියෙන. ඒක ඇයි අර ලාවට කරන්ට් එකක් වදින පොඩ්ඩක්. ඔව්. මේ කොමර ගන්න මේ Kindle කතාව කතා කරමින් Kindle එක පෙන්නලෙ මොකද එක්කෙනෙ නිදිමතේ ඇවිල්ලා Kindle ඇද්ද දීලා ගියා. මේ Kindle කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක් පළල ගත්තත් එහෙම මේ තියෙන්නේ ඔන්න ඔයගේ සාමාන්‍ය පොරක් තියෙන බර ගත්තත් එහෙම RAM 10ක් ගන්නෑ වගේ මේ රූපේ පේන එක ඇත්තටම මේ Kindle එක ඔෆ් වෙලා තියෙනවා මේ කවුරු හිතන්නේ මේ ඔන් එකේ මම කර ස්ක්‍රීන් එකේ තියෙන නෑ මේ ඔෆ් වෙලා තියෙන ඇත්තටම අර ink display වල තියෙන එකක් හොඳක් තමයි මොකක් හරි එකක් පෙන්වුවාට පස්සේ ඒක තිරෙන් අයින් කරන්න විතරයි කරන්ට් එකක් ඕනේ නැතුව තියෙනකම් ඔය කිසිදුලයක් වෙන්නේ නැහැ මේක ඔන් කරොත් එහෙම මේ වගේ පොතේ මේ ඇත්තටම PDF එකක් තමයි මේකේ තියෙන්නේ. ඇත්තටම ගත්තොත් එහෙම මේ මේක පේන්නේ නැහැ. කාට හරි වෙලොත් පේනවා මේ පේන්නේ නැහැ. නමුත් අපි පොතක් වගේ ගත්තොත් එහෙම අපි ගමු මේ මට මේ හුරුද්දට මං Kindle එක අල්ලනවා. මේක ටච් නෑ මොකද? මේක ටච් නෑ මේ දැන් මේක ගත්තොත් එහෙම මේ කාට හරි පේනවා ඇති. අකුරු හොඳට ලස්සන්ට පේනවා. දැන් ඕනේ නම් මේකේ මෙනු එකට ගිහිල්ලා ෆොන්ට් සයිස් එකුණත් මට සෙට් කරන්න පුළුවන් මේ චේන්ජ් ෆොන්ට් සයිස් කියලා මේක ඔප්ෂන් එකක් තියෙනවා මේ මෙනු එකේ බලපු කට්ටියට පෙනේ මම චේන්ජ් ෆොන්ට් සයිස් ගිහිල්ලා මෙතන ඊට පස්සේ අහන ෆොන්ට් එක කොයි සයිස් විතර ගත්ත ඕනි කියලා මම දාන ටිකක් ලොකු ෆොන්ට් එකක් දාලා මෙයා කරාම මේ දෙන්නේ හොඳට පේනවා ඇත්තටම Kindle එකේ මම ආසම් බුද්ධික මේක නිකන් කොලයක් බලනවා වගේ. ඇත්ත මේ පොතක පිටුවක් බලනවා වගේ. පොතක පිටුව මේ පැත්ත ප්‍රෙස් කරාම මේක මාර් වෙන එක එකට. ඉතින් ඔය වගේ හොඳට බලන්න පුළුවන්. ඉතින් වටිනා කරන දෙයක් ගන්නවා නම් මේ ඉතින් මේ වගේ ලස්සන පොත් ටික පේනවා PDF තියෙනවා නම් PDF තියෙනවා. මේ PDF නම් ඉතින් පේන්නේ නැහැ. දැන් අර ඉස්සෙල්ලා මම PDF එකත් ඕපන් කරලා තිබ්බේ. ඔක්කොම තියෙන dummies ඒවා PHP for dummies. මේ අපේ ඩමි කෙනෙක් ඉන්නවා මේ මෙහෙ මේ මේ තියෙන මේවා මේවා ඇත්තටම මේ සල්ලි දීලා ගත්ත ඒවා ඒක නිසා කවුරු කියන්නේ පොරගම් කරා කියලා පොතක් ගත්තාම PDF එකක් හම්බ වෙනවා මේ පොත තියෙනවා මේ PDF එක මේකට දාලා දෙයි ඉතින් ඔයගෙ තමයි Kindle එක ගැන කතා කරත් එහෙම අද පැය දැන් පැය පයින්නේ ටික කතා කරෝදී මේ විදිහට පස්සේ පැය කමාරක් කමාරක් විතර ගියා නේද මොකද කරන්නේ ඊළඟ ප්‍රශ්නේ ඉවර කරලාම ඉන්නවද ප්‍රශ්න ඉවරද අපි ප්‍රශ්න කියන්නේ අපේ මේ ඩොක් එකේ නම් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒවද කතා කරන්න ගිය තමාරු වෙනවා. තව එකක් තියෙනවද කියන්නේ? තියෙනවා නම් කතා කරලා ඉමු නේද? ප්‍රශ්නයක් ඇත්තට මේකේ නෑ. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ මේ ඩොක් වල ප්‍රශ්න තමයි. ඒක මං හිතන්නේ අපි ලබන සතියේ දාමු. චැට් රූම් එක ටග් ගාලා බලලිමු කවුරු හරි මොන හරි කියලා දිනනවා නම් ටග් ගාලා ඒක ගැන කතාවක් කතා කරන්න. චයිනීස් Kindle නැද්ද කියලා. Chinese e-book readers කියන Chinese Kindle නේ. හැබැයි මේ Kindle එකේ තියෙන තමයි හදලා තියෙන්නේ. Amazon සමාගම, China සමාගම වට කියලා නේ හදලා තියෙන්නේ. Made in කොහෙද බලන්න? يعني assembled in China. ඉතින් මේ made in China කියනවා කියන තමයි අපේ කැමරා වල නම් මේවා පේන්නේ නැහැ සාමාන්‍යයෙන්. මේ ගත්තත් ඒව China තමයි තියෙන්නේ. ඉතින් මේ මම දැන් දැන් මේ ගෑනු පිරිමි මිනිස්සු ළමයි අරනහම නිත මේකම චීනෙන් තමයි එන්නේ. ඒක නිසා තාඩික කල්ගෙන් බබාලත්තර අර කතාවක් තියෙනවානේ මේ පිටරටවල එහෙම අර මේ ස්ටෝක් කෙනෙක් ළමයි ගේන්නේ කියලා මේ ලංකාවේ තාඩික කාලෙකින් කියයි චීනෙන් තමයි ළමයි ගේන්නේ ස්ටෝක් කියලා එහෙනම් අපි ලබන සතිය හම්බ වෙමු නේද? ඔව්. මොනාහරි ප්‍රශ්න ලබන සතිය බලමු තිල්නේ මත් එයිද කියලා සතිය දුන්නා ඉවරයි. මේක නම් අපි දන්නේ නේද? හරි. එහෙනම් හැමෝටම සුබ සතියක්. සුබ සතියක්. සුබ රාත්‍රියක් අපි සම්මීට බොහොම ස්තුතියිනේ. ඔව්. මගේ පොඩක් සමායෙන් වල මයික් එක මේ මියුට් කළා මම බෝල් ගෙලියට. මේකත් ළඟදී මේ සම්මීට බාර දෙනවා මෙතනදී මික්සර් එක. තමන්ට වෙනම කාමරයක් අදලා අර වීදුරුවක් ගාලා දෙනවා මේ හරි අර බලාගෙන හිට ඉක්වන් කියලා අපිත් අර කනේ මේකක් ගහගෙන ඔව් මට දැන් පාර්ලිමේන්තුවෙන් වට අවිතවත් ආපේ නෑ කියලා ඒ වගේ එකක් හදාගමු. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි. සුබ සතියක්. සුබ රාත්‍රියක්. සුබ සතියක්. ඒ මම තමයි මම හිතන්නේ බුලකලේ පොඩ්ඩක් වීඩියෝ එක උනේ.